නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයේ නවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි දුලිප් මහත්මයාගේ නිවසේහි අද දින මේ ඊටාම වටිනා පින්කම සිදු වෙන අවස්ථාව. ඉතින් මේ පින්තුන් වාර්ෂිකව මේ පින්කම බොහොම ලස්සනට සිදු කරන අවස්ථාව. ඉතින් තමන්ගේ ආදරණීය ඥාතිවරුන් කවුරුත් ඒක රාශී කරගෙන මේ පින්වත් දරුවන් හැම දිනටම ආරාධනා කරලා කරන පින්කම. ඉතින් මෙවැනි පින්කම් දිහා බලන විට පින්නතුනි අපට තේරුම් ගන්න පුළුවන් මේ පින්නතුන් අර්ථවත්ව තමන් මහන්සියෙන් උපයන ධනෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් විදිහට සලකන්නට පුළුවන්. ඉතින් මේ වගේ ගියක් දිහා බැලුවාම දැන් අපි එනකොටත් මේ වගේ කේවල් දිහා බල බල ආවේ. ඉතින් ඒ බලන කෙනෙකුට ඒ ගෙදර දිහා බලලා හුඟක් ලස්සනයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ ගෙවල් ඒ මට්ටමට හදාගෙන කෙනෙක් ඒගේ තමන්ගේ කියලා අයිති කරගන්න බොහෝ කාලයක් වෙහෙස මහන්සි වෙනවා. බොහෝ දහඩිය මහන්සියෙන් තමයි ඒක කරන්නේ නේ. ඉතින් අවුරුදු ගානක කැපවීමක් තමයි ඔබ මේ විදියට ගෙයක් තමන්ගේ කියලා අයිති කරගන්නේ. ඉතින් ඒ ගෙයක් තමන්ට ලැබුණට පස්සේ එවැනි සම්පත් වලින් අපි ගන්න ප්‍රයෝජන මොනවාද කියලා අපි කල්පනා කරලා බලන වටිනවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ ගෙදර අපි හොඳට සෙල්ලම් කරමින් නැත්නම් විහිළු තහළු කරමින් නැත්නම් විනෝදෙන් ගත කරන්න ඕන කියලා තමයි හිතෙන්නේ නේද? ඒකත් ඉතින් හොඳයි. නමුත් වෙනුතුනේ අපි කරන බොහෝ දේවල් වල ආනිසංශ බැලුවාම ඊටාම ටික කලකට විතරයි හේතු වෙන්නේ. නමුත් මේ විදියට පින්කමක් කළාට පස්සේ බලන්න වෙනුතුනේ ඒ පින්කම දිහා තමන්ට සිහි කරන ඕනෑම මොහොතක හිතේ ලොකු සතුටක් ඇති වෙන්නේ. අපේ ගෙදරට මේ වගේ අපේ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා, ධාතු කරඬුව වැඩම කළා, ස්වාමීන් වහන්සේලාට ගිලන් ප්‍රසාදිය පූජා කළා, අපේ ඥාතීන් කවුරුත් ඒක රාශී කළා, ඒ ඇත්තන්ට අපි සංග්‍රහයක් කළා. ඉතින් ඒ ඇත්තන්ට බණහන සැලැස්සුවා, ඒ බණ අහපු අයගේ හිත් දියුණු කරගත්තා, එයාට සසරට සුගතිගාමි වෙන්න එක හේතුවක්. මේ වගේ කාරණා ගැන ආනිසංස හිතනකොට තමන්ට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. අන්න ඒ දේවල් තමයි පින්නතුනි අපි මේ සම්පත් වලින් ගන්න ප්‍රයෝජනේ. එනිසාම තමයි අපේ අතීතයේ හිටිය සමහර සැදැහැවත් අය නිවසක් හැදුවාම ඇතැමිට මුලින්ම බුදුරජාණන් වහන්සේ වඩම්මවනවා. ඇතැමිට දවස් කීපයක් බුදුහාමුදුරන් නිවසේ වාසය කරන්න සලස්වනවා. සමහර ඇත්තන් ඇතැමිට තුන් මාසයක්ම ස්වාමීන් වහන්සේලාට නිවසේ වාසය කරන්න කියලා ආරාධනා කරනවස් කාලයක් ඇතැමිට. ඊට පස්සේ තමයි තමන් පරිහරණය කරන්නේ. ඉතින් ඒ නිවසේ වාසය කරන තාක් කාල තමන්ට හිතෙනවා අනේ මේ බුදුහාඳුර වැඩම කරපු හිටිය ස්වාමීන් වහන්සේලා වැඩ සිටියේ තැනයි අපි මේ ඉන්නේ කියලා සතුටෙන් තමයි ඒ කාලයම තමන්ගේ නිවසේ ඉන්නේ. ඒක තමන්ට ලොකු ආශිර්වාදයක් විදිහට සලකන්නේ. තිනුතුනි අද වර්තමානයේ බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධයත් මේ ධර්මයේ ආශිර්වාදය ලබා ගන්න ඉතාම කැමැත්තෙන් කටයුතු කරන කාලයක්. දැන් අපිට සමහර විට සමහර තැන්වලදී උපතින් අබෞද්ධය සිංහල දන්නේ නැති සමහර අය මුණ ගැහෙනවා. මුණ ගැහුණට පස්සේ ඒ අය ස්වාමීන් වහන්සේලා හඳුනා ගන්න, බුද්ධිස් මන්ස්ලා හඳුනා ගන්නවා. හඳුනගෙන ඒ අය කියනවා මට ආශිර්වාද කරන්න කියලා, බ්ලෙස් කරන්න කියලා. ඇතැමිට එයාගේ වාහනෙට බ්ලෙස් කරන්න කියලා කියනවා. ඒ සුළු මොහොතෙන් හරි ඒ අය ඒ ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාදයක් ලබා ගන්න බලනවා. ඒ විතරක් නෙවෙයි ඔබ පුදුම වේ ඇතැමිට දැන් අපේ විහාරස්ථානයේ සමහරලාට සිංහලෙන් බණ කියනකොට සමහර සිංහල දන්නේ නැති අය ඒ බණ කියන අය මැද ඇවිල්ලා වාඩි වෙලා ඉන්න ඇස් දෙක පියාගෙන. ඇයි ඒ ඉන්නේ? එයා විශ්වාස කරනවා මේ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එකක් කරන අවස්ථාවේ ඒ මැද ඉන්නකොට එයාගේ ලොකු එනර්ජි එකක් තියෙන ස්පිරිචුවල් එනර්ජි එකක් අර ස්පිරිචුවල් එනර්ජි එක ගන්න කියලා ඒ අය අර පිරිස මැද ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. ඔබ ඇතැමිට විශ්වාස කරත් දැන සමහරට එහෙම වාඩි වෙලා ඉන්නේ මේ රටේ ඉපදිච්ච අයත් නෙමෙයි ඇතැමිට. ඉරානයේ ඉරාකයේ වගේ රටවල් මැද පෙරදිග රටවල් ඉපදිච්ච අය. ඇතැමිට අපේ අම්මල තාත්තල සිංහලෙන් බණ කියනවා කියලා ඉතින් තේරෙන්නේ නැහැ දරුවන්ට කියලා නිකන් ඉන්නවනේ. තෙන්නතුනි බලන්න ඒ තරම් ලෝකයේ වර්තමානයේ මේ ආධ්‍යාත්මික ශක්තිය ලබා ගන්න ලොකු කැපවීමක් ලොකු කැමැත්තක් දක්වන කාලයක්. ඉතින් එවැනි කාලයක බලන්න ඔබ ඒ සඳහා කොයිතරම් කැපවීමක් කරනවද කියලා. ඉතින් මේ ඇවිල්ලා ඉන්න බොහෝ පින්වතුන් දහමට හුඟක් කැමති අය, තමන්ගේ දරුවනොත් දහමේ හැසිරෙනවා දකින්න කැමති අය. ඉතින් මේ ආශිර්වාදය අපි ලබා ගන්න ඕනේ පින්වතුනි. ඉතින් බුද්ධෝත්පාද කාලයක් කියන්නේ ස්වාමීන් වහන්සේලා දකින්න ලැබෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහන්න ලැබෙන්නේ, බුදුහාඳුරු කෙනෙක් ලෝකේ පහළ වෙලා හිටියාද කියලා දැනගන්න ලැබෙන්නේ කල්පාන්තර ගානකට වරක් ලෝකේ. බුද්ධෝත්පාද කාලයක් විදිහට එවැනි කාලයක් තියෙන ඉතාම සීමිත කාලයක්. ඉතින් එවැනි කාලයක තමයි අපි මේ ලෝකෙ ඉපදිලා ඉන්නේ. ඉතින් එවැනි කාලයක ඉපදීච්ච අය හැටියට අපි හුඟක් පින්වන්ත අය කියලා නිතර හිතන්නට ඕන. තමන් ඉතාම වාසනාවන්ත පින්වත් කෙනෙක් කියලා නිතර හිතන්නට ඕන. තමන් දිනපතාම කන්නාඩි ළඟට යනවනේනේ. කන්නාඩි ඉස්සරහට ගිය වෙලාවේ තමන් පොඩ්ඩක් තමන් ගැන හිතන්න. මේ කන්නාඩි ඉස්සරහා ඉන්නේ කල්පගානක් පින්කම් කරලා මේ වාසනාවන්ත කාලෙක ඉපදෙන්න වාසනාවන්ත කෙනෙක් කිය මේ කන්නාඩි ඉස්සරහා ඉන්නේ කියලා හිතන්න. එහෙම හිතනකොට තමා ගැන තමාට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ ශරීරයේ කුමන හෝ කොටසක් අඩු ගන්න කෙස් ගහක් හරි දැක්කොත් එතැමිට කෙස් ගස් වැටෙනවනේ අපේනේ. ඒ වැටිච්ච කෙස් ගහ දිහා වුණත් හොඳට නුවණින් බලන්න. මේ කෙස් ගහ ලැබුණේ මට නිකන් නෙවෙයි සසර කල්ප ගාන මේ මනස ශරීරයක් දරන්න පින් කරපු කෙනෙකුට ලැබිච්ච මේ කෙස් ගහ කියලා හිතන්න. එහෙම හිතනකොට තමා ගැන තමාට ලොකු ගෞරවයක් ඇති වෙනවා. එතැමිට ඔබේ පින පොඩ්ඩක් හරි එහෙම වුණා නම් ඔය වගේ කෙස් ගස් නෙමෙයි ලැබෙන සමායට. ඔයට වඩා වෙනස් ශරීරයක් ඔබට ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඇතැම්මිට මිනිස්යන් වුණත් ඇතැම්මිට ඒ පින පොඩ්ඩක් හරි එහාට මෙහාට වුණා නම් අපි ඇතැම්මිට උපතින්ම බිහිර වෙන්න තිබුණා, උපතින්ම අන්ධ වෙන්න තිබුණා, ආබාධිත වෙන්න තිබුණා, නොයෙක් විදිහ අනතුරු වලට අපි පත් වෙන්න තිබුණා. ඒ සියලුම දේවල් වලින් වළක්වලා ඔබට ඊටාම පරිපූර්ණ මනුසාත්ම භාවයක් ලබා දුන්න විතරක් නෙවෙයි ඒ ඉපදෙන කාලේ වන විට ලෝකයේ මිනිස්සු වසර දහස් ගාණක් පරිශන කළ හොයාගත්තු නව නිර්මාණ තාක්ෂණික දැනුම භාෂා ඥානය ඔබට දායාද කළ තියෙනවා. දැන් අද ඔබ පරිහරණය කරන වාහනය ඔබ නිකම්ම වාහනයක් අරගෙන ඔබ යනවනේ. නමුත් ඒ වාහනය ඩෙවලොප් කරන්න එක එක නිෂ්පාදනවලට දායක වෙච්ච අය ඇතැමිට රෝදය හොයාගත්තේ මීට අවුරුදු 7000කට විතර කලින් චීන කෙනෙක්. ඒ එක එක අංශ තෝරගෙන නිර්මාණය කළ ඒකේ පේටන් බලපත්‍රයේ තියෙන එකතුයෙන් නිර්මාණය කළ දීපු වාහනයක් තමයි ඔබට අද ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ බොහෝ දෙනෙක්ගේ ශ්‍රමය මහන්සිය ඒ තුල තියෙනවා. එවැනි ලෝකයකට තමයි ඔබ ඉපදුනේ. ඒ නිසා ඔබ හුඟක් වාසනාවන්තය කියලා හිතන්න. ඒ වාහනේ අවුරුදු 7000ක 10000ක පරේක්ෂණක ප්‍රතිඵලයක් එන්න පුළුවන්. හැබැයි පින්තුනි ඊටත් වඩා ඉතාම දීර්ඝ කාලයක පරේක්ෂණක ප්‍රතිඵලයක් ඔබ මේ ලෝකෙ බිහි වෙන විටම ඔබට ලැබිලා තියෙනවා. ඒ මොකද්ද? ඔබ මේ ලෝකෙ ඉපදෙනකොටම බොහෝ වසර ගානකින් නෙවෙයි කල්ප සාරාංශයේ කලපලක්ෂයේක එක්ස්පීරියන්ස් එක, එක්ස්පෙරිමන්ට් එක, රිසල්ට් එකක් ඔබට ලැබිලා තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි බුද්ධාගම බුද්දිසම් කියලා කියන්නේ. අන්න ඒකත් හිතන්න ඕන. ඒ විතරක් නෙවෙයි වසර 2500ක් එක ඉතාම අමාරුවෙන් ගෙනාපු ස්වාමින් වහන්සේලගේ මහන්සිය නිසායි ඔබට ඒක ලැබුණේ කියලා ඔබ හිතන්න. එහෙම හිතුණොත් පින්නොතින ඔබ ඒක වටිනකම දැනගත්තොත් ඔබට ජීවිතේ කොයිතරම් වැඩ කටයුතු තිබුණත් ඒ සියලු වැඩ කටයුතු අතරින් ඔබ ජීවිතේ ප්‍රධානතම කාරණේ බවට පත් කරගන්නේ මේ දහම ඉගෙන ගැනීමත්, ඒ දහම ප්‍රැක්ටිස් කිරීමත්. ඉතින් ඒ කරුණ ටික සඳහන් කළේ ඔබ අප මේ රකින්න දහම ගැන හැඟීමක් ඇති කරගන්න. අද අප ධර්මදේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ආඝාත පටිවිණය කියන සූත්‍රය. And today our topic is the discourse of āgāta paṭivinaya. It means how to manage anger. Anger management. This is the path that Buddha has explained how to manage our anger. First of all, we should understand Buddha's message. Buddha has explained his message for 45 years. All Buddhist doctrines can be included into a stanza that, you know, sabba papa sakaranam, kusalasa upasampada, sacitta pariyodapanam, etam buddhan sasana. This is the message of the Buddha. The first one is sabba papa sakaranam, not to do any evil. Kusala Supa Samadha, doing good deeds. Sajitta Pariyodhapanam, purifying one's mind. This is the message of all Buddhas who appeared in the world. This is not only the message of the Gautama Buddha, but this is the message of the all Buddhas who appeared in the world. All Buddhist doctrines focus on how we purify our mind. The main reason whether we are happy or not is our mental condition. Therefore, Buddha always emphasized the importance of purifying our mind. First of all, we should understand what are the reasons that mind is impure. According to Buddhism, Buddha says there are three unwholesome roots that pollute our mind. They are lobha, dvesha, moha. Lobha means greed. Dosa means anger. Moha means delusion. These are the main reasons that we are unhappy. If we want to be happy, we should recognize the nature of these three unwholesome roots. Whenever we are unhappy, be sure at the moment our mind is polluted with these three negative thoughts. What they are? Greed, anger, and delusion. Therefore, Buddha always emphasized the importance of purifying our mind from these negative thoughts. When we are going to purify our mind from greed or desire, we have to practice generosity. Generosity is one of the ways that we practice to overcome greed or attachment. Not only that, but the other way is that contemplating on impurity of our physical body. The other one is the way how to manage our anger. The way how to reduce anger. Anger is one of the reasons that we are unhappy. The third one is delusion. When we are going to overcome anger, Buddhism has explained the practicing of loving kindness. Loving kindness is the way how to overcome anger. We always think that may all beings be well, happy and peaceful. This is a meditation technique. First of all, we wish ourselves, as Bande Sadhanusari mentioned, may I be well, happy and peaceful. Again and again we think our success. Then we think, may all beings at this home be well, happy and peaceful. Then we think, may all beings in this city be well, happy and peaceful. Again we think, may all beings in this state be well, happy and peaceful. May all beings in this country, in this continent, in this earth, in this solar system, in this universe, be well, happy and peaceful. Again and again we contemplate on loving kindness. Then we can see the beauty of our life. Again and again when we practice loving kindness, we purify our mind from anger. Then our mind is so pure and calm. We see all over the world like our family members, like our children. We have no enemies. Buddha says, on the path of liberation, at the very beginning we have to practice loving kindness. If we don't practice loving kindness, it means we haven't started our spiritual journey until we start practicing loving kindness. Here, in this discourse, Agatha Pativinaya, the way how to manage anger, has explained the way how we manage anger and how we develop loving kindness. අදාප සාකච්ඡා කරන මෙයාගත පටිවිනය කියන සූත්‍රයෙන් විස්තර කරන්නේ අපේ හිත ඇතිවන අනිත්‍යය පිළිබඳ ඇතිවන අමනාපය ටික දුරට ගිහිල්ලා ද්වේෂයත් තවත් බරපතල වුණාට පස්සේ ඒකට අපි ක්‍රෝධය කියලා කියනවා. දැන් ඉංග්‍රීසි වලින් anger නැත්නම් ill will නැත්නම් hatred කියලා අපි කියනවනේ. දැන් මේ වචනෙට මේක ස්ටෙප්ස් ගානක් පාලි භාෂාවෙන් කියලා තියෙනවා. සිංහල භාෂාවෙනුත් මේක එක එක බරට යනකොට වචන ගානක් කියලා තියෙනවා. මුලින් අපි යමනාපය කියලා කියනවා, තරහ කියලා කියනවා, ద్వේෂය කියලා කියනවා, ක්‍රෝධය කියලා කියනවා. ඒක අන්තිමට අවසන් වෙන්නේ බද්ද වෛරය කියන එකකින්. ඒකට උපනාහය කියලා කියනවා. ඊට පස්සේ ජීවිතයට හානි කරන මට්ටමටම යනවා මේක. මුලින් සරලව පටන් ගන්න. ඉතින් අපේ ජීවිතවල අපේ හිතේ තියෙන සතුට අඩු වෙන්න ප්‍රධානතම හේතුව තමයි අනිත් අය සමග තියෙන අමනාපය. මෙන්න මේ අමනාපය දුරු කරගෙන අපේ හිත ලස්සන කරගන්නේ කොහොමද කියන එකයි මේ සූත්‍රයෙන් අපට උගන්වන්නේ. මේකේ පියවර පහක් විස්තර කරනවා. යම් කිසි කෙනෙක් ගැන අපේ හිතේ ක්‍රෝධයක් ඇති වුණොතින් අපි ඒක දුරු කරගන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර තමයි එක්කෙනෙක් ඉන්නවා, ඒ තැනැත්තාගේ කායික ක්‍රියා නරක දේවල්. කයින් කරන්නේ වැරදි දේවල්. හැබැයි මේ කෙනා වචනයෙන් හොඳ දේවල් කරන්නේ. There is a person who are impure in physical behavior, but his verbal actions are correct, pure. පළවෙනි කෙනාගේ ලක්ෂණය තමයි ඒ කෙනාගේ කායික ක්‍රියා physical behavior එක එයාගේ impure, වැරදි, අපිරිසිදුයි. නමුත් මේ කෙනාගේ වචන හොඳයි. හොඳ වචන කතා කරන්නේ. මේ කෙනා තමයි පළවෙනි කෙනා. මේ පීවර පහෙන් පළවෙනි සූත්‍රය දැක්වෙන විදිහට පළවෙනි යම්කිසි පුද්ගලයෙක් දිහා බලනකොට ඒ පුද්ගලයාත් එක්ක අපි අමනාපයක් ඇති වෙනවා නම් ඒක කොයි ආකාරයට අපි ඒක දුරු කරගන්නේ කියන මාවත තමයි ස්ටෙප් බයි ස්ටෙප් මේක විස්තර කරන්නේ. ඒතර පළවෙනි කෙනාගේ ලක්ෂණය මොකද්ද? පළවෙනි කෙනාගේ ලක්ෂණය තමයි එයාගේ ෆිසිකල් බිහේවියර් එක හොඳ නැහැ. නිතරම වැරදි වැඩ කරන්නේ. එයාගේ හැසිරීම එච්චර හොඳ නැහැ. හැබැයි එයා හොඳ වචන කතා කරනවා. එතකොට අර හොඳ වචන කතා කරනකොට අපි හිතන්න ඕන මෙයාගේ වචන හොඳයි කියලා ඒ පොසිටිව් පැත්ත අපි හිතනවා. හිතනකොට එයා ගැන තියෙන අමනාපය දුර වෙලා යනවා. ඒක තමයි පළවෙනි පියවර. In this discourse, Sutta Buddha has explained 5 steps how we reduce our anger. When we meet some people, when we associate with some people in the society, there are some people who are impure in their physical behavior, but pure in their verbal actions, verbal behavior. Here we think they are positive part. We forget their negative part. When we think they are positive part, they are positive verbal actions, then we can overcome anger. This is one of the ways how we overcome anger, how we reduce anger according to this discourse. Devani piyawara thamai, devani kena thamai, etanatta vachane naraka vachana katha karanne. Nithara anithayata baninawa, boru kiyanawa, kelam kiyanawa, e wage dewal karanne. Habai me etanattaage kaayika kriya hondai. අනිත්‍යට උදව් කරනවා, දන් දෙනවා, උපකාර කරනවා, හොඳ දේවල් කායිකව මෙයා කරනවා. In the second step, there are some people who are impure in their verbal behavior, but their physical actions are correct and pure. When we meet these kind of people, we should think their positive part, that they are pure in their verbal actions. So, if you have a positive path, you can see that the positive path is not the same, but you can see that the positive path is not the same. This is the pure. තුන්වෙනි කෙනා තමයි එයා කායික වැරදි ක්‍රියා පිළිසිදු ක්‍රියා කරන්නේ වාචික වැරදි ක්‍රියා කරන්නේ. හැබැයි මේ තැනැත්තා කලින් කලහිත පිරිසුදු කරන භාවනාවක් කරනවා. මෙඩිටේට් කරනවා. එයාගේ බොහෝ අවස්ථාවල කායික ක්‍රියාත් වැරදි, අපිරිසිදුයි, වචනෙන් කරන ක්‍රියාත් වැරදි. නමුත් එයා කලින් කල ඉඩ ලැබෙන වෙලාවලදී එයා භාවනා කරනවා හිත පිරිසුදු වන වැඩ පිළිවෙලක යෙදෙලිනොය. There are some people who are impure in their physical behavior and verbal behavior, but from time to time they purify their mind by practicing meditation. When we associate with those people, we should think their positive part, that they purified their mind. When we think their mental purification, we can overcome anger with them. තොර තුන්වෙනි කොටස තමයි කොහමද? ඒ අය කායිකව වැරදි දේවල් කරන්නේ, වචනනුත් වැරදි දේවල් කියන්නේ. නමුත් කලින් කල මේ අය මොකද කරන්නේ? හිත දිනු වෙන භාවනාවකුත් කරනවා. එතකොට මෙන්න මේ වගේ අය අපිත් එක්ක ඇසුරු කරනකොට අපි ඒගොල්ලන්ගේ හොඳ පැත්ත ගැන හිතනට ඕන. ඒ කීවෙනි පියවරද? ඒ තුන්වෙනි පාට් එක. තර්ඩ් පාට් එක. එතකොට හතරවෙනි කොටස කොහමද? හතරවෙනි පිරිස ඊටත් වඩා ටිකක් අන්තයට ගිහිල්ලා කොහමද? ඒ අය කායිකවත් කරන්නේ වැරදි දේවල්, වචනෙනුත් කියන්නේ වැරදි දේවල්, ඒ වගේම හිත දිනු වෙන වැඩ පිළිවෙල කිය දෙන්නේ නැහැ කට්ටිය. There are some people who are impure in their physical behavior, verbal behavior and mental behavior. They are completely wrong. Their mind is impure. They always do bad, evil actions. How do we overcome anger with them? අපි කොහොමද AI පිළිබඳව තියෙන අමනාපය දුරු කරන්නේ? AI ගැන අමනාපය දුරු කරනකොට අපි හිතන්නට ඕන මොකද්ද? AI මේ මොහොතේ මේ දේවල් කරාට එයා සතුටෙන් හිටියට ඇත්තටම එයා සතුටෙන් නෙවෙයි ඉන්නේ. කෙනෙක් ගැන අපි ඊර්ෂ්‍යා කරන්න ඕන, කෙනෙක් ගැන අමනාප වෙන්න ඕන, කෙනෙක් සතුටෙන් ඉන්නවා නන්නේ. ඇත්තටම මේ වගේ කායිකව, වාචසිකව, මානසිකව අකුසල කරන අය, වැරදි දේවල් කරන අය සතුටෙන් ඉන්නේ? සතුටෙන් නෙවෙයි ඉන්නේ, පින්නතින දුකෙන් ඉන්නේ. දැඩි මානසික පීඩාවෙන් කොවිලෙ තියෙන දැවිදවි ඉන්නේ කට්ටිය. ඇතැම් විට අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන් සැප පහසුකම් තියෙන පුළුවන්. නමුත් මානසික වේය සතුටෙන් නෙවෙයි ඉන්නේ. මෙන්න මේ අය විඳින දුක ගැන හිතලා, මේ අය සැප විඳින අය නෙවෙයි, මේ අය දුක් විඳින අය කියලා හිතලා අන්නේ අය පිළිබඳව තියෙන අමනාපය අපි දුරු කරගන්නට ඕන. හතරවෙනි පිරිස තමයි කවුද? පස්වෙනි පිරිස. ඒ අය කායිකවත්, වාචිකවත්, මානසිකවත් තුනෙන්ම හොඳ දේවල් කරනවා. ඇතැමිට ඒ අය පිළිබඳව වුණ සමහර විට අපේ අමනාපයක් තියෙන පුළුවන් කුමන හෝ හේතුවක් මත. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර හොඳ දේවල් කරන්නයි ගැන කෙනෙක් අමනාප වෙනවද කියලා හිතන්න පුළුවන් නේ. නමුත් පින්නතුනි මේ ලෝකේ සමහර අය ඉන්නව හොඳ ක්‍රියා, හොඳ වචන කතා කරන, හොඳ සිතුවිලි හිතන අය ඉන්නවා. සමහර අයට ඒ අය තේරුම් ගන්න අමාරුයි. ඒ අය හොඳ අයද කියලා සමහරට තේරුම් ගන්න බෑ. අපි හිතන්නේ ඒ අය මෝඩයි, නැත්නම් ඒ අය වැරදි, ඒ අය අලසයි, මොකක් හරි විදියකට අපි ඒ ගැන අමනාපයක් ඇති වෙනවා. නමුත් එවැනි අය පින්නතුනි ඉතාම දූරදර්ශීව වැඩ කරන සමහර නිහඬව ඉන්න අය. එතකොට මෙන්න මේ අය ගැන අපට හැඟීමක් තියෙනවා නම්, අමනාපයක් තියෙනවා නම්, ක්‍රෝධයක් තියෙනවා නම්, අපි ඒ ක්‍රෝධය දුරු කරගන්නේ කොහොමද? අපි හිතන්නට ඕන මෙහෙම ඉන්න අය මානසික සුවයෙන්, මානසික සැනසීමෙන් ඉන්න අය කියලා හිතලා අපේ තියෙන අමනාපකම් අපි දුරු කරගන්නට ඕන. මේක තමයි පස්වෙනි පියවර. එතකොට මෙන්න මේ පියවර පහක් බුදුහාඳුරෝ ගේ ශ්‍රාවකෙක් වන සැරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍රයේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් නෙවෙයි, මේක සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්. ତොර සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මෙන්න මේ වගේ ලෝකයේ පුද්ගලයන් කොටස් පහකට බෙදනවා. පළවෙනි කොටස කොහොමද? පළවෙනි පිරිස කායිකව වැරදි දේවල් කරන්නේ, නමුත් ඒ අය වාචික වචනෙන් හොඳ වචන කතා කරන්නේ. තවත් කෙනෙක් ඉන්නවා වචනෙන් වැරදි දේවල් කරන්නේ, නමුත් කායිකව කයින් හොඳ දේවල් කරන්නේ. තවත් කෙනෙක් ඉන්නවා කයින් වචනෙන් දෙකේම වැරදි දේවල් කරන්නේ. හැබැයි මේ තැනැත්තා කොහොමද? මේ තැනැත්තා කලින් කල හිත දියුණු කරනවා, හිත පිරිසුදු කරන වැඩ පිළිවෙලක් මෙයාගේ දිලින්නේ. අන්න ඒ කෙනා ගැන හිතලා අපි ඒ අයගෙත් පිළිබඳව තියෙන අමනාපය දුරු කරගන්නවා. හතරවෙනි තැනැත්තා කායිකවයි, වාචිකවයි, මානසිකවයි, physically, verbally and mentally they do bad things, evils. එතකොට මෙන්න මේ හතරවෙනි කෙනා ගැන අපි අමනාපය දුරු කරගන්නට ඕන. පස්වෙනි කෙනා තමයි කයින්, වචනෙන්, හිතෙන් තුනින්ම පිරිසුදු දේවල් කරන කෙනා. ඒකෙනා පිළිබඳවත් අපි අමනාපය දුරු කරගන්නට ඕනේ. ඇයි අපි අමනාපය, තරහා, ද්වේෂය, ක්‍රෝධය දුරු කර යුත්තේ ඇයි අපි? What is the reason that we should overcome, that we should reduce anger with other people? When we are angry, actually we have no inner peace. We have no happiness. That is why we should recognize the negative thoughts, emotions that we have in our mind. Always, we should take care of our mind. But usually, we take care of everything except our mind. But as intelligent persons, we always should be very careful about our mind. Always, we should recognize what are the emotions that are in our mind at the moment. For that, that is very important, practicing mindfulness. Mindfulness means awareness of our body and mind. හැම වෙලාවෙම අපි අපේ හිත ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්නට ඕන. අපි බොහෝ විට අවධානයෙන් ඉන්නේ මොනවා ගැනද? පිටස්තරය ගැනනේ. අනිත් කෙනා කොහොමද, ඉරියව්ව කොහොමද, කොණ්ඩේ පියරලාද, ඇඳුම හොඳට ඇඳලද, මන් දිහා බලනවද? මේ දේවල් තමයි නිතරම අපි අවධානයෙන් ඉන්නේනේ. නමුත් වෙනතුනේ ඇසට රූප පේනකොට, කනට ශබ්ද ඇහෙනකොට අපි නිතරම බලන්න ඕන තමන් ගැන, තමන්ගේ හිතට දැන් මොකද වෙන්නේ කියලා. තමන්ගේ හිතේ ස්වභාවය මේ මොහොතේ මොකද්ද කියන එක අපි නිතර බලන්න ඕන. මේකට කියන්නේ මොන භාවනා කියලාද? මේකට කියන්නේ මොන භාවනා කියලාද? What is the meditation that we say this attention? This is one of the parts of fourfold mindfulness. The contemplating on mind, Chittanupassana. Our real success depends on how far we can overcome three unwholesome roots, greed, anger and delusion. How far that we have overcome these negative thoughts depends on how far we are mindful. That is why Buddha says, practicing mindfulness is the only way for the purification. Practicing mindfulness is the only way to live happily. එනිසා බුදුදහමේ නොඑක් තැන්වල හැම තැනම වගේ අවධාරණය කළ තියෙන්නේ mindfulness එක සතිමත් බව දිනු කරගන්න. සතිපට්ඨානෙ දිනු කරගන්න කියන එක. එතකොට මෙන්න මේ தත්ත්වය මත අපි නිතරම තමන්ගේ හිතේ මේ මොහොතේ තියෙන්නේ යමක් ගැන ලෝභයක්ද? යමක් ගැන දැඩි ආසාවක්ද? එහෙම නැත්නම් කවුරු හරි ගැන අමනාපයක්ද? එහෙම නැත්නම් මෝහයක්ද තියෙන්නේ කියලා අපි දැනගන්නට ඕන. දැනගත්තාම මොකද වෙන්නේ? දැනගත්තාම තමන් ගැන තමන්ටම ලැජ්ජාවක් ඇති වෙනවා. එතකොට අපි ඉක්මනට උත්සාහ කරන මේ සිතුවිල්ල නැති කරගන්න. එහෙම බලනවත් එක්කම පිනොතුනේ ලොකු උත්සාහයක් දරන ඕනත් නැහැ. ඇත්තටම නැති වෙලා යනවා තමන්ගේ. අපිට මේ අවධානය නැතිකමයි තියෙන්නේ. මේ අවධානය අපිට තියෙනවා නම් පින්නොතින අපි නිතරම අපේ හිත උපරිම ලෙස ආරක්ෂා කරගන්නවා. මේ හිත කොයිතරම් දුරට අපි ආරක්ෂා කරගන්න ඕනද කියන එක හරි ලස්සන උපමාවලින් බුදුදහම තුළ විස්තර කරනවා. එක්තරා කෙනෙක් ඉන්නවා, එක්තරා තෙල් වර්ගයක් භාජනයක දාගෙන අරගෙන යනවා. මේ භාජනය සම්පූර්ණයෙන් පිරලා තියෙනවා. එතකොට මේ තෙල් පිරිච්ච භාජනය මේ තැන තරන් යනවා පිරිසක් මැදින්. කොයි වගේ පිරිසක්ද? නැටුම් නටන පිරිසක් මැද, විශාල පිරිසක් නටන නැටුම් නටන පිරිසක් මැදින් මේක අරගෙන යන කෙනෙක්. මේ තෙල් භාජනය. හැබැයි පොඩ්ඩක්වත් මෙයාට මේ තෙල් ඉහිරෙන්න බෑ. තෙල් ඉහිරුණොත් මොකද වෙන්නේ? මෙයාගේ ළඟින් මෙකෙනෙක් යනවා කඩුවකුත් තරම්. තෙල් බින්දුවක් හරි ඉහිරුණොත් කඩුවෙන් ගහනවා මෙයාට ඔළුවට. බෙල්ලට ගහන්න යන්නේ. අන්නේ වගේ අවධානයක් පිනතුනේ තියෙන්න ඕන කියලා කියනවා තමන්ගේ සිහිය ගැන. ඇයි පොඩ්ඩක් හරි සිහිය හැමේ ගියොතින් තමන්ට ගුටි කන්න වෙනවා. කාගෙන්ද ගුටි කන්න වෙන්නේ? වෙනත් කෙනෙක්ගේ නෙමෙයි, තමන්ගේම කෙලෙස් වලින් තමන්ගේ හිතට පීඩාවක් එනවා. අන්න ඒ නිසා නිතරම තමන්ගේ සිත ගැන සිහියෙන් ඉන්නට ඕන. තමන්ගේ හිතේ මේ මොහොතේ තියෙන කෙනෙක් ගැන දැඩි ලෝභයක්ද කෙනෙක් ගැන අමනාපයක්ද කියන එක ගැන සැලකිලිමත් ඉන්නට ඕන. හැබැයි ඒ දෙකටම වඩා වඩාත්ම වැදගත් එකක් තියෙනවා. මොකද්ද? ලෝභය සහ ද්වේෂය කියන දෙකටම වඩා වැදගත්ම කාරණයක් තියෙනවා. ඒ තමයි මෝහය කියන එක, ඩිලූෂන් කියන එක. It is not difficult to overcome greed and anger. The most difficult thing is to reduce delusion or ignorance. What is the delusion that Buddha has explained? මෙන්න මේ මෝහය කියන එක තේරුම් ගත්තොත් තමයි, මේ අවිද්‍යාව කියන එක තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපි දක්ෂයන් බවට පත් වෙන්නේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ අපි ඇසෙන් රූපයක් දකිනකොට අපට හිතෙන මොකද්ද? ඒ ඇහැට පේන රූපය පේන්නේ බාහිර තියෙන විදියටමයි කියලා අපට හිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඇහැට රූපයක් පේනකොට අපට හිතෙන්නේ කලින් තිබෙච්ච රූපයක් කියලා මට පේන්නේ කියලා හිතෙන්නේ. දැන් මෙතන තමයි තමන්ගේ බුද්ධිය, තමන්ගේ නුවණ තේරුම් ගන්න තියෙන අවස්ථාව. දැන් ඔබ බුද්ධිමත් නම්, ඔබට ජීවිතේ තේරුම් ගන්න ඕන නම්, ඔබ දැනට ඔබට ඇහෙන බණහන, ඇහෙන භාෂාව ඔබ දන්නේ නැත්නම් ඔබට මහන්සිලේ භාෂාව ඉගෙන ගන්න හරි වෙනවා. ඇයි ඒ? දැන් සමහර අය සමහර රටවලට යනවනේ ඩිග්‍රීස් කරන්න. මාස්ටර් ඩිග්‍රීස් වලට, ડોක්ටරේට්ස් වලට යනවනේ සමහර රටවලට. දැන් රුසියාවට යනවා. ජපානයට යනවා. ජර්මනියට යනවා. ෆ්‍රාන්සයට යනවා. දැන් ඒ රටවලට මීට කලින් මීට අවුරුදු 10කට 15කට කලින් කෙනෙක් ගියා නම් එයා මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඒ රටේ භාෂාව ඉගෙන ගන්නවා. චීනෙට ගියත් එහෙමයි. පළවෙනි අවුරුදු දෙක තනිකරම කැපල භාෂාව ඉගෙන ගන්නවා. ටිබෙටේට ගියත් එහෙමයි. ඊට පස්සේ ඒ ලැන්ග්වේජ් එකේම තමයි තමන්ට සබ්ජෙක්ට් එකකින් රිසර්ච් එක කරන්නේ. අන්න ඒ වගේම තමයි පින්වතුනි, ඔබ බුද්ධිමත් වෙන්න කැමති නම්, දුකෙන් නිදහස් වෙන්න කැමති නම්, ඔබට ඉංග්‍රීසි වලින් බැරි නම් ඒ තේරෙන වෙනත් භාෂාවකින් හරි ඉගෙනගෙන මේක ඔබ කොහොම හරි තේරුම් ගන්නට ඕන. ඇයි ඒකට හේතුව? මේක තේරුම් ගන්න තමයි අපි මේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ. මේක තේරුම් නොගෙන අපේ ජීවිතය අවසන් කරවතින් අපි මිය යන්නේ අබුද්ධෝත්පාද කාලෙක ඉපදිලා මිය ගිය වගේ. වෙනසක් නැහැ. ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ ඩිලූෂන් එක කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. හොඳයි, අපි ඒක ඉදිරියේදී ටිකක් දන්න මට්ටමේ විස්තර කරමු ඔබට තේරෙන විදියට. දැන් අපි කියන උත්සාහ කරන ඊළඟට මේ පියවර පහේදී දැන් අපි කිව්වා ද්වේෂය නැත්නම් හේට්‍රඩ් එක, ඇන්ගර් එක රිඩියුස් කරන ක්‍රමය ගැන. පියවර පහක් ගැන කිව්වා. පළවෙනි පියවර මොකද්ද? පළවෙනි කෙනා තමයි එයාගේ ෆිසිකල් බිහේවියර් එක ප්‍රෝන් ඊවිල්. එතකොට මේවෙනි තැනැත්තියක් මුණ ගැහුණාම අපි ඒ තැනැත්තාගේ හොඳ පැත්ත ගැන හිතලා අරමනාපය දුරු කරන්න ඕනේ. මේකට ලස්සන උපමාවක් තියෙනවා. මොකද උපමාව, යම් කෙනෙක් පාරක යනවා. පාරක යනකොට මේ තැනැත්තාට හම්බ වෙනවා රෙදි කෑල්ල. මේ රෙදි කෑල්ලෙන් දිග රෙදි කොටසක් හම්බෙන, ඒකෙන් තැනින් තැන මේ රෙද්ද අපිරිසිදු වෙලා තියෙනවා. දිරලා තියෙනවා. මෙන්න මේ දිරලා අපිරිසිදු වෙලා තියෙන රෙද්දෙන් මේ තැනැත්තා මොකද කරන්නේ? ඒ අපිරිසිදු වෙච්ච දිරච්ච කොට සයින් කරලා පිරිසිදු කෑල්ල විතරක් පයින් අරගෙන, අර අපිරිසිදු කෑල්ල පයින්ට පාගල පිරිසිදු කෑල්ල අතින් අරගන්නවා. ඉරලා ගන්නවා. අන්න ඒ වගේ තමයි මොකද්ද? අර කායිකව වැරදි වැඩ කරන, හැබැයි වාචිකව පිරිසිදු වචන කතා කරන කෙනාගේ ජීවිතය ගැන අපි එහෙම බලන්න ඕන. එයාගේ හොඳ පැත්ත අපි ගන්නවා, නරක පැත්ත අයින් කළා දානවා. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර මොකද්ද? අපි කිව්වා යම් කිසි කෙනෙක් ඉන්නවා කායිකව හොඳ ක්‍රියා කරන්නේ, නමුත් වාචිකව යාගේ වැරදි දේවල් යන්නේ. ඒ තැනැත්තා ගැන අපි කොහොමද බලන්නේ කියලා උපමාවක් තියෙනවා. මොකද උපමාව, යම් කිසි තැනැත්තෙක් පාරක, දුෂ්කර පාරක ගමනක් යනවා. ගමනක් යනකොට මේ තැනැත්තට වතුර තිබහක් හට ගන්නවා. දැඩි පිපාසයක් හට ගන්නවා. පිපාසයක් හටගත් වෙලාවේදී මෙයාට ලිඳක් හම්බ වෙනවා. ඒ ලිඳේ උඩ අපිරිසිදු වෙලා තියෙන්නේ. දියස වෙලෙම බැඳිලා තියෙන්නේ. දියස වෙල උඩ පාවේ තියෙන මේ තැනැත්තා මොකද කරන්නේ? අර උඩ තියෙන දියස වෙලෙන් අපිරිසිදු දේවල් කොළ රොඩු බැටි සයින් කරනවා. අයින් කළ මෙයා වතුර පානය කරලා පිපාසය නැති කරගන්න. අන්නේ වගේ තමයි කායිකව හොඳ දේවල් කරන වාචිකව වැරදි දේවල් කරන කෙනා ගැන අපි මේ වගේ පිළිපදින්න කියලා සඳහන් කරනවා. තුන්වෙනි කෙනා තමයි යා කායිකව වැරදි දේවල් කරන්නේ වචනොත් වැරදි දේවල් කතා කරන්නේ. නමුත් යාගේ මනස කලින් කලියා දියුණු කරනවා හිත පිරිසුදු කරනවා. ඒ තැනත්තාට උපමාවක් තියෙනවා. මොකද උපමනාව යම් කිසි කෙනෙක් දුර ගමනක පාරක් යනවා. යනකොට මෙයාට දැඩි වතුර තිබහක් හට ගන්නවා. වතුර පිපාසයක් හටගත්තාම අර කලින් වාගේ ලිඳක් නැහැ. මෙයාට හම්බෙන්නේ මොකද්ද? මෙයාට හම්බෙන්නේ හරක් ගිහිපු පාරක තැනින් තැන අර හරක්ගේ කුරවල වතුර තියෙන තැන් හම්බෙනවා. මෙයාට දැඩි වතුර තිබහකුත් තියෙන මේක අතින් වතුර ගන්නත් බෑ, වාජනකින් ගන්නත් බෑ. ගන්නකොටම ඒක කැළතෙනවා. මෙතන තා මොකද කරන්නේ? එතන ඒ හරක් ගිහිපු පාරේ දන ගහලා බිමට පාත් වෙලා ඒ පොඩි වතුර වලටම කට තියලා වතුර බොනවා. අන්නේ වගේ හැඟීමක් ඇති කරගන්න අර කායිකව වාචිකව වැරදි වැඩ කරන හැබැයි මනසෙන් හිත පිරිසුදු කරන්න වැඩ කරන කෙනා ගැන ඒ වගේ හිතන්න කියලා කියනවා. හතරෙනි කෙනා තමයි කායිකව වාචිකව මානසිකව තුනෙන්ම වැරදි වැඩ අපිරිසුදු දේවල් කරන කෙනා ගැන. ඒ කෙනා ගැන කොහොමද හිතන්න කියලා තියෙන්නේ? ඒ කෙනා ගැන කියන්නේ හරියට කොහොමද? ඉතාම දුෂ්කර පාරක කෙනෙක් යනවා. යනකොට පාරේ ඉස්සරහා පේන පැත්තත් බොහොම දුෂ්කරයි. පිටපස්සෙන් ආපු පාරත් ඉතාම දුෂ්කරයි. එයාට ආහාර පාන මොනවත් ඒ පාරේ නැහැ. අන්න ඒ වගේ තමයි සමහර අය මේ ජීවිත කාලේ වැරදි වැඩ කරන්න ඉන්නවා. නමුත් මරණයෙන් පස්සේ නිරෙහි ඉපදිලා අපාගතවල දුක් විඳින අය. ඒකට අර වගේ වැරදි වැඩ කරන්න කෙනෙක් ගැන හිතන්න මේක තැනත් ආද මේ වගේ වැරදි වැඩ මට කළාට මේ අය මේ අපායට යන්න සූදානම් වෙනවා. ඒකට පාර කපා ගන්න කෙනෙක් කියලා හිතන්න. හිතලා ඒ අය ගැන ප්‍රාර්ථනාව කරන අනේ අය කොහොම හරි මේ වැරදි වලින් මිදලා එයා සුගතිගාමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කියන්නේ. එවැනි කෙනෙක් ගැනවත් අමනාපයක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති කරගන්න එපා කියලා බුදුදහමින් කියනවා. පස්වෙනි කෙනා තමයි කයනොත්, වචනෙනොත්, හිතෙනොත් තුනෙම හොඳ දේවල් කරන කෙනා. මෙන්න මේ හොඳ දේවල් කරන කෙනා ගැන කියනවා හරියට යම් කිසි තැනැත්තෙක් හොඳ ලස්සන සස්ත්‍රීක පාරක් දිග යනවා. ඒ යනකොට පාරේ ඉස්සරහ සස්ත්‍රීකයි, ආපු පාර සස්ත්‍රීකයි, මෙයා ඉන්න තැනත් ආහාර පාන ආදිය තියෙනවා. ඒ වගේ කයෙන්, වචනෙන්, සිතින් හොඳ දේවල් කරන අය මරණයෙන් පස්සේ සුගතිගාමි වෙනවා. දිව්‍ය ලෝකෙහි බඹ ලෝකෙ ඉපදෙනවා. අන්නේයගේ මෙන්න මේ ක්‍රියා ගැන හිතලා එයාගේ අනාගතයේ හොඳ තැනක ඉපදෙන කෙනෙක් කියලා හිතලා සතුටු වෙන්න කියලා. එයාට ආශිර්වාද කරන්නයි කියලා සඳහන් කරනවා. ඒක මෙන්න මේ පියවර පහ තමයි පිනතුනේ. ద్వේෂය හිතේ යම් කිසි කෙනෙක් ගැන අමනාපයක් ඇති වුනහම ඒක දුරු කරගන්න තියෙන මාර්ගය හැටියට දේශනා කළේ. විශේෂයෙන් අපි සමාජික ජීවත් වෙනකොට අපිට බොහෝ විට මුණගැහෙනගේ අඩුපාඩුකම් දැක්කහම අපේ හිත කැළඹීමටපත් වෙනවා. අපේ හිතේ සතුට නැති වෙනවා, අමනාපය ඇති වෙනවා. අපි බොහෝ විට ඒ කාරණා නිතර නිතර හිතනවා පුද්ගලයන් ගැන නේද? පුද්ගලයන් වෙච්ච අඩුපාඩු ගැන නිතර නිතර හිතනවා, අනිත් අය හමුනම කතා කරනවා. පිනතුන එක ක්‍රමයක් තමයි ඒ වෙනි සිතිවිලි එනකොට ඒක නොසිතා ඉන්න කියලා දේශනා කරනවා. දැන් විතක සංඨාල කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය දේශනා කරනවා තමන්ගේ හිතට පීඩාවක් දෙන සිතිවිල්ලක් එනවනම් ඒ සිතිවිල්ල හිතන වාර ගාන හැකි තාක් දුරට අඩු කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි, වෙන ඊය ගැන කතා සාකච්ඡා කිරීම, ඊය ගැන විවේචනය කිරීම පුළුවන් තරම් අඩු කරන්න ඕන. ඇයි එහෙම කරන්න ඕන? පින්නතනි දැන් ඔබ හුඟා දුක් ඉඳලා හුවයි නේනේ. හුඟා දුක් මහන්සි වෙලා ඉගෙනගෙන දැන් මෙහිපදිච්ච මේ දරුවෝ තියෙනවා. නම තුඟ දෙනෙක් ආයේ බොහොම දුර ඉඳන් නේනේ. ලෝකකොලි භාගයක් මම මේනේ. ඈ සතකුන් 10000ක් විතර හවුමක් ගහන්න මේ ආවෙනේ. ඉතින් මෙච්චර දුරක් ආපු ඔබ පින්නතුනි මේ දුක් විඳින නෙවෙයි ආවේ, ඔබ සැප විඳින්න ආවේ. ඒ නිසා ඒ සැපය තීරණයවන්නේ ඔබ ලැබපු අධ්‍යාපනයෙන්වත්, ඔබ ලැබපු ධනයෙන්වත්, ඔබේ රූප සම්පත්තියවත් නෙවෙයි. ඔබේ සතුට තීරණයවන්න හේතුව මොකද්ද? ඔබ කොයිතරම් දුරට හිත පිරිසුදු කරගෙන ඉන්න කෙනෙක්ද කියන කාරණේ. ඒ නිසා තමන්ගේ හිත ඊටාම ලක්ෂණ පිරිසුදු මලක් වගේ නිතරම අපි තියාගන්නට ඕන. ඒ හිත අපිරිසිදු වෙන ප්‍රධානතම කෙලෙස් තුන තමයි, අකුසල මූල තුන තමයි. මොකද්ද? ලෝභය, ద్వේෂය සහ මෝහය කියන මේ තුන. මෙන්න මේ තුන දිනෙන් දින අපි අඩු කරගන්නට ඕන. බොහෝ විට අපට දහමක් මුණ නොගැසුනොත් දිනෙන් දින වෙන්නේ මොකද්ද? හිත අපිරිසුදු වෙන එකයි වෙන්නේ. අපි අධ්‍යාපනය ලැබුවා කියලා කියන ධනෙ ඉපෙව්වා කියලා කියන ඇත්තටම වෙලා තියෙන මොකද්ද? අපේ මේ ලෝභ දේශ මොහොම වැඩි වෙච්ච එකයි වෙලා තියෙන්නේ. දැන් පොඩි කාලේ අපි කොච්චර ලස්සනද නේ? කොයිතරම් සිනහසලාද කොයිතරම් සතුටෙන්ද හිටියේ. ඒ සතුට බලන්න අපි එන්නේ නැම අඩුණාද වැඩි උනාද කියලා. මේ ලෝක ගෝලේ භාගයක් ආපු ගමනේදී කල්පනා කරලා බලන්න මේකට මොකද උනේ කියලා. පින්නොතේ මෙන්න මෙතෙන්දි තමයි අපි ගැන තීරණයක් ගන්න ඕන තැන. මෙතෙන්දි තමයි ප්‍රධානතම වශයෙන් බුදුදහමේ තියෙන ප්‍රධානතම තැනට අපි යන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි මෝහය දුරු කිරීමේ මාවත වෙත අපි යන්නට ඕන. අවිද්‍යාව දුරු කිරීමේ මාර්ගය. අර ලෝභය සහ ද්වේෂය දුරු කරන්න, ලෝභය දුරු කරන්න දන් දෙන්න, ද්වේෂය දුරු කරන්න මෛත්‍රී භාන වඩන්න කියලා අපි කිව්වනේ නේ. ඒවා ප්‍රයිමරි ටෙක්නික්ස් විතරයි. ඒ ඕන වෙලාවක නැවත අනිත් පැත්තට පෙරලෙන්න පුළුවන්. මේවා දුරු කිරීමේ මේන ස්විච් එක තියෙන කොහෙද? ට්‍රිප් ස්විච් එක තියෙන කොහෙද? ට්‍රිප් ස්විච් එක තියෙන්නේ අවිද්‍යාව නැත්නම් මෝහය දුරු කිරීම මත. කොහොමද අපට රාගයක් හෝ ද්වේෂයක් ඇති වෙන හේතුව මොකද්ද? දැන් ඇහැට රූපයක් දකිනකොට අපි කනට ශබ්දයක් අහනකොට ඒ අහන රූපය ගැන හෝ ඒ බලන රූපය ගැන හෝ අහන ශබ්දය ගැන අපට දැඩි ආසාවක් හරි ද්වේෂයක් හරි හටගන්නේ ඇයි? ඇහැට රූපයක් දකිනකොට අපි හිතන්නේ තමන්ගේ ඇහැට පේන්නේ ඒ බාහිර පේන රූපය ඒ විදියට මේ මට පේන්නේ කියලා හිතෙන්නේ. දැන් තමන්ගේ දරුවෙක් දිහා බලනවා නම් දුව ගැන පුතා ගැන හිතන්නේ මේ බාහිරයි දරුවා ඉන්නේ ඒ බාහිරින දරුවයි මට පේන්නේ කියලා හිතෙන්නේ. ඇත්තටම බාහිර දරුවෙක් ඉන්නවද? සම්මුති ලෝකයේ අනුව according to convention and truth there are children, there are people, there are instruments, devices we can see according to convention and truth. But when we go to the ultimate truth, there are no children, no instruments, no devices. There are only four fundamental elements. What they are? Earth element, fire element, water element, and wind element. බාහිර කෙනෙක් ඉන්නවා. මේ සතර මහා භූත රූප විතරයි මේ එකතු වෙලා තියෙන්නේ. ඒ එකතු වෙච්ච දෙයට අපි කියනවා මේ මගේ පුතා, මේ මගේ තාත්තා, මේ මගේ අයියා, මේ මගේ මල්ලි කියලා අපි අපේ පැත්තෙන් තමයි ඒක පනවගන්නේ. දැන් මන් දිහා බලන්න උදාහරණයක් ඇටියට. දැන් ඔබ මා දිහා බලනකොට ඔබ කියන්නේ මොකද්ද? මේ හාමුදුරු කෙනෙක් කියලානේ. වෙනත් ආගමක කෙනෙක් දැක්කාම හිතෙන්නේ එයාට හිතෙන්නේ වෙන විදියට. අපේ ළඟම ඥාතිවරයෙක්, මගේ ළඟම ඥාතිවරයෙක්, මගේ අම්මා හරි තාත්තා හරි මන් දැක්කම එයාට මන් කුඩා කාලේ ඉඳන් මගේ ඔක්කොම එක්ස්පීරියන්ස් එක එයාට එනවා. එයා හිතන්නේ වෙනත් විදියකට. ඒ විතරක් නෙමෙයි, මෙතන සිංහෙක් හරි කොටියෙක් හරි හිටියොත් කොහොමද හිතෙන්නේ? මන් දැක්කම නෑ හිතෙන්නේ හොඳ කෑම වේලක්, හොඳ ඩයට් එකක්, ඩිනර් එකක් තමයි මේ තියෙන කියලා හිතෙන්නේ. එතකොට මේ පේන්නේ හාමුදුරුවෝ නම්, මේ පේන්නේ දරුවා නම් හැම දෙනාටම එක වගේම පේන්න ඕන. නමුත් වෙනතුනේ ඒක නෙවෙයි යථාර්ථය. එතකොට අපි මේ බාහිර පුද්ගලයේ මේ මගේ දරුවා, මේ මගේ පුතා ආදී වශයෙන් මේ අපි නිර්මාණය කරගන්නේ බාහිර තියෙන දේ නෙවෙයි ඇත්තෙන්ම. බාහිර දෙයක් නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. බාහිර මේ සතර මහා භූත රූපයක දෙයක් ඒක රාශි වෙලා තියෙනවා. ඒ ඒකනාසි වෙච්ච දෙයට තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන මෙන්ටල් ෆෝමේෂන්ස් වලට අනුව තමන් මේක පනව ගන්න. ඒකේ තියෙන පුදුමය ඒක විතරක් නෙවෙයි පේනතුනි. මේ පේන දේ අපි නිර්මාණය කරගන්නේ මේ මොහොතේ. ඒක කලින් මෙතෙන්ට එන දෙයක් නෙවෙයි. මේ මොහොතේ තමන්ගේ මෙන්ටල් සිටුේෂන් එක අනුව තමයි මේක තමන් ක්‍රියේට් කරගන්නේ බාහිර. එතකොට මේ අපේ ස්පිරිචුවල් වර්ල්ඩ් එකේ, අපේ ආධ්‍යාත්මික ලෝකයේහි කලින් නිර්මාණය වෙච්ච මොකුත් නැහැ. ආධ්‍යාත්මික ලෝකයේ තියෙන්නේ එවලේට නිර්මාණය කරන දේවල්. ස්පිරිචුවල් වර්ල්ඩ් එකේ රෙඩිමේඩ් ඒවා මොනවාක්වත් නැහැ. ඒ මොහොතට අපි ඇසෙන් රූප දකිනකොට මේ අහවලා කියලා හිතනවා. ක්ෂණිකව මේ පැත්ත අභ්‍යන්තර තමන් ස්පියස් ටික වෙනස් වෙනකොටම බාහිර පේන රූපයේ ස්වභාවයත් වෙනස් වෙනවා. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් මේක තේරුම් ගන්න ප්‍රමාණයට මොකද වෙන්නේ? මේක තේරුම් ගන්න ප්‍රමාණයට බාහිර කෙනෙක් ගැන තියෙන දැඩි ආසාවයි අමනාපයයි දෙකම ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඇයි ඒකට හේතුව හො දන්නවා තමන් යම් කෙනෙකුට ආසා කරනවා නම් ද්වේෂ කරනවා නම් ඒ දෙකම කළ තියෙන මොකටද? දෙකම කළ තියෙන බාහිරට නෙවෙයි තමන්ගේම මනසට. යමකට තමන් ආසා කළා තියෙනම් ඇත්තටම බාහිර දෙයට නෙවෙයි ආශ්‍රය ආසා කළා තියෙන්නේ තමන්ගේම සිතුවිලි වලට. යම්කිසි කෙනෙක් එක්ක තමන් අමනාප වෙලා නම් යම්කිසි කෙනෙකුට තමන් ද්වේෂ කරා නම් ක්‍රෝධ කරා නම් කාටද ක්‍රෝධ කළ තියෙන්නේ? ක්‍රෝධ කළ තියෙන්නේ තමන්ගේම මනසට. දැන් ඔබ සරල උදාහරණයක් බලන්න. ඔබත් එක අමනාප වෙච්ච කෙනෙක් බලන්න. ඔබත් එක දැඩියම අමනාප කෙනෙක් ගැන හිතන බලන්න. ඒ කෙනා ගැන ඔබ හිතනකොට ඔබේ හිතේ අමනාපයක් එන්නේ නේද? ඒ කෙනා ගැන ඔබ අමනාප සිතුවිල්ලක් හිතනකොට ඒ කෙනා දන්නවද ඒ ගැන? එයා දන්නේවත් නැහැ නේද? ඔබ හිතෙන් එයාත් එක අමනාප වෙලා එයා කරපු වැරදි දේවල් දැන් හිත හිත ඉන්නවා කියලා එයා දන්නේවත් නැහැ. එයාට එමුද සින්දුවක් කිය කිය ඇති. ඔබ මෙහි ඉඳන් බර්න් අවුට් වෙනවා. ඔබේම සිතුවිලි වලට සිතුවිලි නිර්මාණය කර කර මේ පැත්තෙන් ඔබ මේ දැවිදෙවි මේ ඉන්නේ. මෙන්න මේක තේරෙන පිනතුන අර අවිද්‍යාව තේරුම් ගත්ත පමණට. එනිසා මෙන්න මේක පළමුවෙන්ම පළවෙනි ස්ටෙප් එක තමයි මේක සුතමේ ඥාණයෙන් මේක අසා දැනගන්නට ඕන. ධර්මය අහනවා කියලා කියන්නේ මෙන්න මේ කෙලෙස් ඇතිවීමේ හේතුව තියෙන පණිවිඩය අසා දැනගන්නට ඕන කල්‍යාණ මිත්‍රෙක් වෙතින්. දෙවෙනි පියවර මොකද්ද? මෙන්න මේක අපි හැකිතාක් දුරට දුක ඇති වෙන්නේ මෙන්න මේ නොදැනීම නිසා කියන එක අපි නැවත නැවතත් නොවනින් මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරන කෙනා මොකද කරන්නේ? නිතරම තමන්ගේ අභ්‍යන්තරය ගැන, තමන්ගේ සිත ගැන, තමන්ගේ කය ගැන නිතර අවධානයෙන් ඉන්නේ තමන්ගේ අභ්‍යන්තරයට මොකද වෙන්නේ කියලා. දැන් ඇතැමිට අපි අනිත් කෙනෙක් දිහා බලන්නේ. බලන්නේ මොකද? ඒ කෙනා තවත් කෙනෙක් දිහා බලනද කියලා අපි බලන්නේ. මේ දෙකම වෙනකොට තව කෙනෙක් අපි දිහා බලාගෙන ඉන්නවා. අපිට අපි කරන්න මොකද්ද කියන්නේ? ඇත්තටම පින්නතුනේ තමන් නිතරම බලන්න ඕන. ඇහෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් ඇහෙනකොට තමන්ගේ හිතට දැන් මොකද්ද වෙන්නේ කියන එක ගැන තමන්ම තමන් දිහා අවධානයෙන් ඉන්නට ඕන. එහෙම අවධානයෙන් ඉන්න පමණට තමන්ට තේරෙනවා දැන් මේ බාහිර ලෝකෙට මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේ අවධානයත් අවබෝධයත් එක්ක පළවෙනි පියවර තමයි ඔහු කරන පළවෙනි පියවර තමයි ඔහු හිත සමාධිමත් වෙන භාවනාවක් කරනවා. භාවනා ක්‍රම දෙකක් තියෙන බුදුදහමේ. එයින් එකක් තමයි සමත භාවනා, අනිත් එක විදර්ශනා භාවනා. According to Buddhism there are two meditation techniques. One of them is concentration meditation, the other one is insight meditation. First of all, we should understand how suffering arises, how negative thoughts, unwholesome emotions arise. Then, we should be aware of our body and mind, mindfulness. Then, we should practice two meditation techniques little by little. The very first start is practicing concentration meditation, such as breathing meditation, loving kindness meditation, the contemplation on Buddha's noble qualities. These are the meditation techniques that we can practice to concentrate our mind. What is the result of practicing concentration meditation? We always look at inside. It means we don't depend on outside physical and material things. සමත භාවනාවේ මොකද කරන්නේ? තමන්ගේ හිත පැත්තට නිතර අවධානයෙන් ඉන්නෝ. ඒ ඉන්න තැනැත්තාට බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැන මේ තුල ඒ තැනැත්තාගේ හිත පිහිටන්නේ නැහැ. ඒකෙන් කියන්නේ එයා රූප බලන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ, ශබ්ද අහන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. මේ තමන්ගේ හැඩ රූප දකිනකොට, ශබ්ද අහනකොට මේ තුලින් හිත කම්පාවටපත් වෙන්නේ නැහැ යාගේ. මෙන්න මේ මුල් පියවරට කියනවා කාම ලෝකයේ ඉක්මොල යෑමක් කියලා. This first step is that we are ready to overcome material worlds. It means we are like heavenly person. අපි බ්‍රහ්මිය වගේ මේ සමතෙන් හිත දිනු කරනවත් එක්කම අපේ මනසේ ස්වභාවය මොකද්ද? අපි ඉන්නේ බ්‍රහ්මියෙකුගේ මානසිකත්වයේ ඉන්නේ. මෙන්න මේ මට්ටමට හිත දිනු කරනකොට අපේ හිතේ හුඟක් පීඩා අඩු වෙනවා. අපේ කෙලෙස් හුඟක් අඩු වෙනවා. අඩු වීමත් එක්කම මොකද්ද වෙන්නේ? අපට ලෝකයේ ඉන්නවා ඊර්ෂ්‍යා කරන කෙනෙක් ඊට පස්සේ හම්බ වෙනවා. දැන් අපි කියනවානේ අපිට ඊර්ෂ්‍යා කරන කෙනෙක් ඉන්න කට්ටියනේ. Usually we say that some people are jealous. Actually, ordinary people don't know how to be jealous. දැන් සාමාන්‍යයෙන් අපි ඊර්ෂ්‍යා කරන කෙනෙක් උපාධියක් ගත්තොත් හොඳට ලස්සනට කොණ්ඩෙ පීරලා ඉනවා නම් හොඳ ඇඳුම් අඳිනවා නම් හොඳ ගෙයක ඉන්නවා නම් ඊර්ෂ්‍යා කරන්නේ නේ. පින්නතුනි ලෝක ඊර්ෂ්‍යා කරන දන්න එක්කෙනයි. ඒ කවුද? ඊර්ෂ්‍යා කරන දන්නේ මාරයා කියන කෙනා. ඩෙවි. මාරයා බාධා කරනවා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ෆිසිකල් වර්ල්ඩ් එක ඉක්මෝල යනකොට මෙයා දන්නවා එයාගේ ෆීල්ඩ් එක ඉක්මෝල යනවා කියලා. එතකොට යා මේ භාවනාවට බාධා කරනවා. එයා දන්නවා මේ තැනත්තා සතුට වෙත යන කෙනෙක්, මානසික සුවයක් හරහා යන කෙනෙක් කියලා දකිනවා. එතකොට තමයි බාධා කරන්නේ. ඒ මෙහා දැන් අපි ඉන්න මට්ටමේ නම් මාය කිසිසේත්ම බාධා කරන්නේ නැහැ. වෙන්න එපා. උඹා සතුට වෙලා ඉන්නේ. ඇයි? අපි රූප වලට ආසා කරනවා, ශබ්ද වලට ආසා කරනවා. ඒ ආසා කරන දේවල් එක යදනව කවදාවත් මියා සැප විඳින කෙනෙක් නෙවෙයි කියලා. අපිට හිතෙනවා අපි හුඟා සැප විඳිනවා කියලා නේ. ඒ සැප විඳිනවා කියලා හිතලා තමයි ධර්මයේ දන්නේ බොහෝ දෙනෙක් අපට ඊර්ෂ්‍යා කරන්නේ. නමුත් විනතුනේ අපි මේ කිසිම දෙයකින් ඇත්තටම සැප විඳින්නේ නැහැ. අපි ජීවිතේ සැප විඳින්න දකින්න කැමති නම් අඩුම ගානේ විනාඩි 5ක් හරි භාවනාවක් කරලා හිත සමාධිමත් කරගන්න. ඊටාම සරලම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. සීල සත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා දවසට එක විනාඩි දෙකකින් පටන් ගන්න. ඒ විනාඩි දෙක ටිකෙන් ටික දිනු කරන්න. ඊට පස්සේ ආනාපාන සති භාවනා මේ වගේ භාවනා කමටහන් 40ක් බුදුදහම තුල තියෙනවා. එතකොට ඇත්තටම අපේ සාර්ථකත්වය කියලා කියන්නේ අපි කොච්චර දුරට හිත සතුටෙන් ඉන්නවාද කියන එක. ඒ හිතේ සතුට තීරණය වන්නේ කොහොමද? කොයිතරම් දුරට අපේ හිතේ රාග ද්වේෂ මොහ අඩුනාද කියන කාරණය. ඒක තීරණය වන්නේ කොයිතරම් දුරට හිත සමාධිමත් වුණාද කියන කාරණය. එනිසා බුදුදහමෙන් සඳහන් කරනවා නුවණැති බුද්ධිමතුකු විසින් තමන්ට කරන්න පුළුවන් ඉහළම කාර්යභාරය මොකද්ද කියලා. Buddhism explains that we should do as intelligent persons. As intelligent persons, we have to practice only two things. With the understanding of arising of delusion, we should develop our mindfulness. In one side, we should practice concentration meditation. On the other side, we should practice insight meditation or vipassana meditation. According to Buddhism, we have a GPA and IQ. You know Buddhist GPA? Buddhist GPA is the duration that we practice concentration meditation. If we can increase the duration of practice in concentration meditation, it means Buddhist GPA is very high. It means we are so happy. It means nobody can disturb our peace of mind. We don't depend on outside. We completely depend on inside. The other one is IQ. Buddhism has explained not only GPA but IQ too, intelligence quotient or EQ, emotional intelligence. What is that? How far we contemplate on, we reflect on impermanence. What is the impermanence that Buddha says? Whatever we experience through our senses, that experience arises at the moment. When we look at something, that form arises at the moment. When we listen to something, that sound arises at the moment. That sound doesn't come to present from the past. That present experience will not go to future. not being occurred comes to occurrence, being occurred will not go to occurrence. This is the highest advice that Buddha has explained. This is the highest knowledge that we should gain throughout practicing Dhamma. If someone can understand this reality, and if someone can practice concentration and insight meditation, it means that person has overcome suffering because he has no greed, anger or delusion. මෙවැනි කාලයක පිනතුණ අපි උපදුනේ මෙන්න මේ ලෝභ ద్వේස මෝහ කියන කෙලෙස් අඩු කරගන්න. මෙහෙම අඩු කරගත්තු ප්‍රමාණයට පිනතුණේ තැනැත්තා අපි කියනවා අජර අමර කියලා. වයසට යන්නේ නැහැ, මහලු වෙන්නේ නැහැ කියලා අපි කියනවනේ. මරණයටපත් වෙන්නේ නැහැ කියන අජර අමර කියලා කියන්නේ. දැන් අපි අජර අමර නැහැ. ඇයි ඒ? අපි දැන් මහලු වෙනවා. මහලු වෙනවා කියන්නේ ඇයි? ඇත්තෙම කායික මහලු වීම විතරක් නෙවෙයි, අපි මානසිකුත් මහලු වෙනවා. කය වයසට යනකොට ඇත්තෙම අපි මානසින් හිතනවා දැන් මම වයසට ගිහිල්ලා කියලා. ඇත්තටම පින්නතුනේ කායිකෝනේ වයසට යන්නේ. වයසට යන මානසිකව. වයස ගැන බලන්න ඔබට නිතරම හිතෙනවා දැන් මට 60යි 65යි 70යි කියලා. වයස පින්නතුනේ ඔබ හිතුවොත් විතරයික මතක් වෙන්නේ. නැත්තම් මතක් වෙන්නේ නැහැ. තනිකරම පිනොතුනේ වයස කියන එක ලෙඩ වුණත් ෆිසිකල් ඉල්නස් එක ගත්තත් කායිකව දෙ ඉතාම ස්වල්ප වශයෙන් තියෙන්නේ වැඩිපුර අපි දුක් විඳින්නේ මනසින්. හරියට අපට මේකට තේරුම් ගත්තොත් මේක තමයි නියම මේකප් කරන ක්‍රමය. මේකප් කරන්නේ පිනොතුනේ ෆිසිකල් බොඩි එකට නෙවෙයි. ඇත්තටම මේකප් කරන්නේ අපේ මයින්ඩ් එකට. අන්න එහෙම කරොත් පිනතුනි අන්නේ තැනැත්තා, ඒ තැනැත්තාගේ මේ අවිද්‍යාව තමන් ඇහැඩ දකින්න රූපයට ඇත්තටම මොකද්ද වෙන්නේ, කනෙන් අහන ශබ්දවලට මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත පමණට ඒ තැනැත්තාගේ ලෝභ දේශ අඩු වෙනවා. තනි කරම පිනතුනි අපි දුක් විඳින්නේ මනසින්. ඔබ බලන්න ඔබේ මිය ගිහපු ඥාතිවරයෙක් ගැන බලන්න. ඥාතිවරයෙක් ගැන හිතනකොට දැන් ඔබ ළඟම ඥාතිවරයෙක් මිය ගියා කියලා පණිවිඩයක් ආවොත් ඔබට මොකද වෙන්නේ? ඔබ හුඟා දුකටපත් වෙනවනේ. ඇත්තටම මේ වෙලාවේ මොකද හිතට එන්නේ? හිතට එන්නේ ඒ මිය ගිහපු තැනැත්තා ජීවත් ඉන්න කාලේ කරපු දේවල් ටික ඔබට මතක් වෙනවා. ඒ ඔක්කොම මතක් වෙන දේවල් ඇත්තටම මේ මොහොතේ තියෙන දේවල්ද? මේ මොහොතේ හෝ මේ ලෝකේ තියෙන දේවල් නෙවෙයි, ඔක්කොම සීස් වෙච්ච ඒවා, නිරුද්ධ වෙච්ච ඒවා අපි නැවත ඉමේජින් කරගන්නෝ, ඒවා තියෙන විදිහට අපි රඟපානවා. ඒ මිය ගියපු තැනැත්තා මරණයටපත් වෙච්ච කියන කාරණේ නෙවෙයි අපි මතක් කරගන්නේ, අපි ඔක්කොම මතක් කරගන්නේ ඒ තැනැත්තා ජීවත් ඉන්න කාලය අනේ මට මෙහෙම සැලකුවා, මට මෙහෙම උදව් කළා කියලා. ඒ ටික තමයි ඔක්කොම මතක් වෙන්නේ. ඒ මතක් වෙනකොට ඒ කිසිම දෙයක් මේ විශ්වේ නෑ. ඒ ඔක්කොම නිරුද්ධ වෙච්ච දෙයක් අපි හිතන්නේ. තනි කරම මනසෙන් අපි දුක් වෙන්නේ. ඇතැම් විට ඒ පණිවිඩය ඇවිල්ලා ටික වෙලා ගියාට පස්සේ කියනවා තව පණිවිඩයක් එනවා. ඒ කියපු කෙනානේ මැරලා තියෙන වෙන කෙනෙක් කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට දුක් වෙනවද? පින්නතුනි ඇත්තටම තනි කරම මේ මොකද වෙන්නේ? තනිකරම අපි මානසින් මේ නිර්මාණය කරගත්තු දෙයක් කියලා පේනවනේ නේ. ඇත්තටම පින්නතුනි මේ දේවල් අපි ධර්මානුකූලව සම්පූර්ණ ධර්මයේ තුල මේ දහමඟ විස්තර කරලා තියෙනවා. අපි දැන් මේ මොහොතේ දුකක් විඳිනවා නම් ඒ දුක විඳින අවස්ථාවේ අපේ මනසේ ස්වභාවය මොකද්ද? අපි වර්තමානයේ නෙවෙයි ජීවත් වෙන්නේ. Whenever we are unhappy it means we are not living in the present moment. Buddha always explained that how we live in the present moment. If we can keep our full attention in the present moment with mindfulness, actually we can overcome suffering. We mostly live in the past or future. All Buddhist doctrines focus on that how we create a mind to live in the present moment. Mindfulness can make it. So sampurnenma manasa thula avadahanen mindfulness එක දිනු කරගන්න පුළුවන් නම් මේ මොහොතේ අපේ හිත ගැනයි කය ගැනයි අවධානයෙන් ඉන්න පුළුවන් නම් ඒක නැත්තා මේ ලෝකෙම ජය ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ජයග්‍රහණය යන මාවතේ කරන දේවල් පිනතුනි එක අතකින් අපේ මානසික දුක් පීඩා දුරු කරන්නත් අනිත් අතින් මේ අපි දරන උත්සාහයේ ආනිසංස විදියටම උදාහරණයක් ඇරෙන මෛත්‍රී භාවනා වඩනකොට බුදු ගුණ භාවනා වඩනකොට අනිත්‍ය භාවනා වඩනකොට මොකද වෙන්නේ? එකාතකින් හිත පිරිසිදු වෙනවා. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? අපේ ආයුෂය දිනු වෙනවා, වර්ණය දිනු වෙනවා, නිරෝගී භාවය වැඩි වෙනවා, රැකිරක්ෂා කරණේව දිනු වෙනවා, දරුවන්ගේ වැඩකට සාර්ථක වෙනවා. කර්මෙන් Tamanට ලබා දෙන පුළුවන් සියලුම බෙනිෆිට්ස් ටික Tamanට ලැබෙනවා. ඒක ලැබෙන Tamanගේ ප්‍රාර්ථනාවකින්වත්, යාඥාවකින්වත්, ප්‍රේකිරීමකින්වත් නෙවෙයි. මේ කර්ම සිද්ධාන්ත ආනිසංස විදියට ඔබට කර්මයෙන් ලැබෙන්න පුළුවන් ඉහළම ආනිසංස ටික ඔබට ලං වෙනවා. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඉතාම සාර්ථක අධ්‍යාපනය දිනු වෙනවා. දැන් ඇතැමිට ඔබ දැකලා ඇති ඔබේ දරුවන්ට වාහ වියදම් කරනෝනේ ඉගෙන ගන්න. ඇතැමිට ගෙදර වැඩක් කරන්න දෙන්නේ නැහනේ. ඇඳුම්වත් හොදන්න දෙන්නේ නැහැ, මුකුත් කරන්න දෙන්නේ නැහනේ නේ. සම්පූර්ණ වේගන්ට විවේකයේදී ඉගෙන ගන්නම කියනෝනේ නේ. පින්නතනි ওই දරුවෝ කරන විභාගම තමයි පන්සලල හාමුදුරුවෝ කරන්නේ. ඒ යන විශ්වවිද්‍යාලම තමයි යන්නේ. ඒ හාමුදුරුවෝ උදේට නැගිටලා අතුපතු ගාලා ලොකු හාමුදුරන්ට දැඳලා සියලුම දේවල් කරලා තමයි පිරිවන් යන්නේ, පන්ති යන්නේ. එහෙම ගිහිල්ලා ඔබ දන්නවද දැන් ගිය අවුරුද්දේ උසස් පෙළ කලා විශ්වයන් වලින් ලංකාවේ පළවෙනි වුණේ හාමුදුරුවෝ කෙනෙක්. ඉතින් පින්නතනි මේ කරන දේවල් අම්මට තාත්තට සලකනේවා. මේ කරන දේවල් වලින් කාලේ නැස්ති උනා වෙන්නේ නැහැ. දරුවන්ට ආදරේ නම් ඇත්තටම දරුවන්ට වැඩ කරන්න කියලා කියන්නේ. දරුවන්ට ආශිර්වාද වෙන්න කැමති නම් පුළුවන් නම් අම්මා තාත්තගේ ඇඳුම් ටිකක් දරුවන් ගැතින් හොදන්න කියන්නේ. දරුවන්ගේ ඇඳුම් ටික ඔබ හොදනව නෙවෙයි. දරුවන්ට ඇත්තටම ආදරේ නම් අම්මගේ තාත්තගේ ඇඳුම් ටිකක් හොදල මැදල කියලා තියන්නේ කියලා දරුවන්ට කියන්නේ. දරුවන්ට ඔබ ඇත්තටම ආදරේ නම් දරුවන්ට ආදරේ නැත්නම් කමන්නේ දරුවගේ ටිකක් එක්කම හොදන්න කමන්නේ. දරුවට ආශිර්වාද ලැබන්න කැමති නම් ධන ගස්සලා පස්සඟ පිහිටුවලා Tamanට වන්දවල ඉස්කෝලේ යවන්න. දරුවට ආශිර්වාද වෙලා හොඳට ඉගෙන ගන්න දරුව කැමති නම්. ඒ වන්දින එකේ ආනිසංසය ඔබට නෙවෙයි. ඒ දරුවට ඒක. දැන් අපි පොඩි කාලේ ඇතැමිට අපේ ගෙදර අම්මා තාත්තනේ අපි ඉස්කෝලේ යනකොට අම්මගේ තාත්තගේ පින්තූර වලට වැඳලා ඉස්කෝලේ යන්නේ. පින්නතුනි මේවා කුඩා කාලේ පටන්ම දරුවන් ලවා කරවන්න. ගෙදර විනාඩි 5ක් හරි මෛත්‍රී භානාව කරන්න. දරුවන්ට ඇත්තටම ආදරේ නම් ආශිර්වාද වෙන්න. ඒ වගේම දරුවන්ට සිංහල භාෂාව බැරි වුණත් අනිවාර්යයෙන්ම ඉතිපිසෝ පාඨය, ස්වාඛාතෝ පාඨය, සුපටිපන්නෝ පාඨය දරුවන්ට කොහොම හරි කියලා පුරුදු කරවන්න. අමුතුවෙන් පාඩම් කරවන්න දෙයක් නැහැ. දරුවොත් එක මාසයක් ගෙදර හවසට කිව්වම විනාඩි 5ක් අනිවාර්යයෙන්ම පාඩම් වෙනවා. ඒ ආශිර්වාදයේ දරුවන්ට ලබා දෙන්න ඒකේ මීනින් එක ඉංග්‍රීසි වලින්ම දරුවන්ට දෙන්න පුළුවන් නම් ඒ ආශිර්වාදය අනිවාර්යයෙන්ම දරුවන්ට ලබා දෙනවා. අපි පින්නතුනි අපට ප්‍රධානතම දේ තමයි වර්තමානයේ තියෙන ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව පිළිබඳව අපිට කන්ෆිඩන්ස් එකක් නැහැ. We always say that swakato bhagavata dhammo sandittiko visible results akaliko immediately effective but we don't believe that the message of Buddha is not immediately effective or visible result. Visible result කියලා කියන්නේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන ධමයක් නෙමෙයි මේක. Visible result කියන්නේ මොකද්ද? උදේ භාවනා කරා නම් කරන මොහොතේම ප්‍රතිඵල, හවස භාවනා කරනවා නම් කරන මොහොතේම තමන්ගේ හිතේ මනසේ තියෙන දුක් පීඩා තමයි නැති වෙනවා. අමනාපේ නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් තමන්ගේ නිරෝගී භාවය ඇතුළු තමන්ට කර්මයෙන් ලබා දෙන්න පුළුවන් සියලුම බෙනිෆිට්ස් ටික තමන්ට ලැබෙනවා. ඒ නිසා අපි නොතන මේ රිසල්ට් එක පුළුවන් තරම් ගන්න මේක. දැන් මේ පින්නතුන් විතර පින්දහම් කරන පින්නතුන් තමයි වාර්ෂිකව මේ වගේ පින්කම් කරන හොඳයි ඒවා. නමුත් පින්නතුන් මේටත් වඩා අපි ධර්මයෙන් ආනිසංස ගන්නට ඕන. ගෙදර විනාඩි 10ක් හරි බුදුන් ඇඳලා විනාඩි 5ක් හරි මෛත්‍රී භානාව කරන්න වේලාවක් හැම නිවසේම වෙන් කරගන්න. ඒක ආනිසංස තමයි මේ ජීවිත කාලය තුලදීම දකින්න පුළුවන්. අද පිනුතුනි මේ දේවල් වැඩිපුර කරන්නේ කවුද? මේ දේවල් වැඩිපුර කරන්නේ පිනුතුනි උපතින් අබෞද්ධය. උපතින් බෞද්ධය මේ ගැන විශ්වාසයක් බොහෝ දෙනාගේ නැහැ. ඒ නිසා උපතින් අබෞද්ධය බොහෝ දෙනෙක් භාවනා කරනවා මේ දහමගේ අනුව පිනුතුනි විතරක් නෙවෙයි. බොහෝ දෙනෙක් මේ රටවල හොඳට ඉගෙනගෙන ඒ අය පෙරදිග රටවලට යනවා. එයා මුලදී ටිබෙටයට යනවා, ඊට පස්සේ තායිලන්තයට යනවා, ඊට පස්සේ ඉන්දියාවට යනවා, ඊට පස්සේ අර ඉන්දියාවට කලින් අර පොඩි රටක් තියෙනවනේ, ඊට පස්සේ ඒකට යනවා. ඒකටත් ගිහිල්ලා ඇතැම් විට මහන්ලා කැලේ ওই ලග්ගල වගේ දුර බැහැර ඈත කැලෑවක් ගල්ලෙනක තමයි නවතින්නේ. ඉතින් පින්නතුනි ධර්මයේ බොහෝ විට ප්‍රැක්ටිස් කරන්නේ අද උපදින අබෞද්ධය. ඒ නිසා අපි මේ උරුමය නැවත ඉස්මතු කරගෙන හැකි තාක් දුරට අපි ධර්මයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ ගන්නට ඕන. ඉතින් අද අප සාකච්ඡා කළේ ඉතාම කෙටියෙන් ආඝාත පටිවිණිය සූත්‍රය. ක්‍රෝධය දුරු කරගැනීමේ මඟ, the way how to reduce anger. අනිත් පැත්තෙන් කියනවා නම් how we practice loving kindness. පින්නොතුනි මෛත්‍රිය දියුණු කරන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. ඒ කෙනාගේ ළඟ තව ගතිගුණ තුනක් වැඩි වෙනවා. When we practice loving kindness, metta, we don't stop in loving kindness. We practice other three qualities, that karuna, compassion, mudita, sympathetic joy, and upeksha, equanimity. කරුණාව කියන්නේ අනිත් කෙනාගේ දුකේදී අපි පිහිට වෙනවා. මුදිතාව කියන්නේ අනිත් කෙනේ දින වෙනකොට සතුට වෙනවා. උපේක්ෂාව කියන්නේ මදහත් අනිශේකන මයින්ඩ් එකක් හදාගන්නවා. තේනොතින් මේ හතරට කියන්නේ කොහමද? Four sublime states කියලා කියන්නේ සතර බ්‍රහ්ම විහරණ. ඇයි මේවට සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ හතරට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. ඒ සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් වාසය කරන්නේ මේ හතරෙන්. ඒ නිසා ඔබ කැමති නම් මනුස්ස ලෝකේ ඉඳගෙන කයින් මනසෙන් බ්‍රහ්මයේ වගේ ඉන්න මෙන්න මේ හතර හැකි තාක් දුරට ප්‍රැක්ටිස් කරන්න. ඔබට කායික වේදනා, ලෙඩ දුක්, බාහිර ප්‍රශ්න බොහෝමයකින් ඔබේ හිත වළක්වාගෙන මානසික සතුට දිනෙන් දින දිනු කරගන්න පුළුවන් බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන් මේ මනුස්ස ලෝකේ. දැන් අපි එන ගමන් මේ සායනහසිරිත එකක් කතා කළා. ලංකාවේ ඉතාම දුප්පත්, ලංකාවෙන් අපි කියමු වෙනත් දුප්පත්ම රටක දුප්පත්ම ගෙදරක කෙනෙක් දැන් මේ වගේ තැනක් දැක්කොත් ඉන්නේ. දැන් ජනේලයෙන් එබිලා මේ වගේ තැනක් දිහා බැලුවොත් කොයි වගේ හැඟීමක් එයිද ඒ ළමයට? ලෝකේ දුප්පත්ම රටක දුප්පත්ම ගෙදරක දුප්පත්ම ළමයෙකුට මේ වගේ තැනක රාත්‍රී කාර්යක මේ වගේ ලයිට් එහෙම දාලා තියෙනකොට ජනේලකින් මේ ඔළුව දාලා මේක බැලුවොත් මොකක් හිතේවිද? එයාට හිතේ මේක නම් මනුස්ස ලෝකෙ නෙවෙයි කියලා. එයා හිතාවේ බණවලට කියන දිවි ලෝකෙ වගේ තැනක් මේ කියලා. නමුත් ඔබට දැනෙන්නවත් නැහැ ඒකනේ. දිවි ලෝකෙ ගියත් ඔහොම තමයි. පින්නතනි ඔබ ලොකු සම්පත් ටිකක් මේ භුක්ති විඳින වෙලාවේ ඔබ තේරුම් ගන්නවා. මෙවැනි සම්පත් නැතුව ලෝකෙ දුක් විඳින බොහෝ දෙනෙක් ඉන්න ලෝකෙක ඔබ ඉතාමත් ඉහළ සැප සම්පත් විඳින අය. හැබැයි ඒ සැප සම්පත්වල සුවය මනසට දැනෙන්නේ නැති ඇයි? මනසට දැනෙන්නේ නැති පින්නතනි හිතේ ලොකු බරකින් ඉන්නේ. ඒ තමයි අවිද්‍යාව කියන බර. ඒ බරත් එක්කම අර අනිත් කෙලෙස් දෙකේ බරක් මේ තියෙනවා. ඒක අපට දැනෙන්නේ නැත්තේ. එනිසා මේ කෙලෙස් වලින් හිත පිරිසුදු කරගන්න ප්‍රමාණයට පින්නතුනි මේ මනුස්ස ලෝකයෙන් අපට දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්. ඒ සඳහා මාර්ගය බුදුරජාණන් වහන්සේ අපට අවුරුදු 45ක් තිස්සේ දේශනා කරේ. ඒ ධම්මගයි වසර 2560ක කාලයක් මේ ස්වාමින් වහන්සේලා රැකගෙන පරපුරෙන් පරපුරට අපට දායාද කළේ. එනිසා ඔබ ඉතාම වාසනාවන්තයි. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ ලෝභ ද්වේෂ මොහ අඩු කරන ධම්මද. ඒකේ සම්පූර්ණ ප්‍රතිඵලය තමයි මෝහය කොච්චර අඩු කරාද කියන එක. ඒක කොච්චර සාර්ථක වුණාද කියන එක තීරණය වන්නේ කොයිතරම් දුරට සතිමත් බව, සම්මා සතිය, මයින්ඩ්ෆුල්නස් එක දිනු කරාද කියන කාරණේ. මේ මයින්ඩ්ෆුල්නස් එක පිනතුණි තබන පියවරක් පාසා, ගන්න හුස්ම රැල්ලක් පාසා හැම මොහොතෙම තමන් සිහියෙන් ඉන්න. හැම මොහොතෙම තමන්ගේ හිත ගැන හොඳට අවධානයෙන් ඉන්න. හිතර කිසියම් කෙලසක් ඇති නොවන විදියට හිත නිතරම පිරිසිදුව ලස්සනට තියාගන්න ලස්සන මලක් වගේ. ඉතින් ඒ සඳහා තමයි බුදුහාඳුරෝ බොහොම වෙහෙස මාන්සි වෙලා කල්ප ගාණක් දාන ආදී පාරමිතා පුරලා මේ වටිනා දර්ශනයක් අපට අවබෝධ කරලා ලෝකෙට දේශනා කළේ. ඒ නිසා ඒ දහම අහපුව බොහෝක් වාසනාවන්තයි. ඉතින් ඒ ගැන තව තවත් උනන්දුවෙන් මේ දහමගේ ඉදිරියට යන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද අප සාකච්ඡා කළේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේන ආඝාත පටිවිනය කියන සූත්‍රය. ක්‍රෝධය දුරු කරගත හැකි මාර්ගය පියවර පහකින් විස්තර කරපු සූත්‍රයයි අද අප සාකච්ඡා කළේ. මේ සාකච්ඡා කරපු කරුණෝලින් ඔබට තව මොනවාරි අහන්න තියෙනවා නම් අපි අවස්ථාව ලබා දෙමු. දැන් තුනි හෙනම් ඔබ ඊහපු කරුණෝ නැවත මතක තියාගන්න. ඉතින් අපට ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරන්න පුළුවන් පින්නතුනි. ඒ විතරක් නෙවෙයි, ඔබටත් බණෙන් පස්සේ අනේ හරිය හොඳ බණක් කියලා සංග්‍රහයකුත් භුක්ති විඳලා යන්නත් පුළුවන්. නමුත් ඒක නෙවෙයි පින්නතුනි වටින්නේ. දැන් මේ කියපු දේවල් මතක තියාගෙන අඩු ගානේ දවස්වල විනාඩි 5ක් හරි ඔබ මෛත්‍රී භානාව පුරුදු කරන්න, ඔබ අදිස්ථානයක් ඇති කරගත්තොත් ඒක තමයි වටින්නේ. ඒ විතර නෙමෙයි, පුළුවන් නම් දරුවන්ගේ උපන්දින වලට යහලුවොත් එක එකතු වෙලා මේ වගේ සංග්‍රහයක් භුක්ති විඳලා තමන්ගේ ගෙදර ටික වෙලාවක් හොඳ බණක් අහන්න, භාවනා කරන්න ටික වෙලාවක් ඉන්න. ඇයි ලස්සනට පහන් ටිකක් පත්තු කළා, ලස්සනට බුද්ධ පූජාව තියලා, කොච්චර ආශිර්වාදයක්ද ඒකනේ. ඈ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩමුවේ නැතුණත් කම නැහැ, තමන්ට පුළුවන් විදියට යඳුර නැහැ සහභාගී කරගෙන හොඳ ලස්සන කයු බණක් හරි නැත්තම් හොඳ බණක් හරි දාලා කවුරුත් අහලා ටික වෙලාවක් භාවනා කරන්නේ දරුවටත් ආශිර්වාද වෙන්න කියලා. ඇතැමිට අර මහා වියදමක් කළ ලොකු සංග්‍රහයක් කරාට වඩා ලොකු ආශිර්වාදයක් ඒ වගේ දෙයකින් ලැබෙනවා. පින්තුනි, ඒ දේවල් අද කරන්නේ බෞද්ධය විතරක් නෙවෙයි, බෞද්ධ නොවන අයත් සමහරට ඉස්ලාමයේ මේ වගේ දේවල් කරනවා. අපි අඳුරන සමහර අය ඉන්නවා, බෝධි පූජා තියෙනවා, පිරිත් අහනවා, දරුවන්ට ආශිර්වාද කරන්න හැමදේම බුදුදහමට අනුව කරන අය ඉන්නවා. ඒ අයත් මේ ගැන විශ්වාසය තියෙනවා නම් ඔබට විශ්වාසය තියන්න බැරි කමක් නැහැ. ඒ නිසා ඒත් මේ පින්කමල අනිසංශ දැක දැක තමයි මේව කරන්නේ. ඒ නිසා අපට මේ ලැබිච්ච අවස්ථාව හැමදාම තියෙන අවස්ථාවක් නෙවෙයි, මේක ඉක්මනට මහිම වෙන අවස්ථාවක් මේක. ඒ නිසා මේ තියෙන නිරෝගී භාවය, මේ තියෙන සම්පත්තික හුඟකලක් අපට තියෙන්නේ. කලක් වෙනකොට එකපාර ලෙඩ දුකකට පත් වෙන එක විතරම අවුරුදු පතාම ඇතැමිට අපේ ළඟම ඥාතීන් එකිනෙකන අපෙන් සමු ගන්නවා. එනිසා මේ තියෙන සෞභාග්‍යමත් කාලේ හිතන්න එප හැමදාම තවුරුදු 50ක් තියේ කියලා. මේක බොහොම ඉක්මනට අවසන් වෙනවා. මේ නිරෝගී භාවයත් හැමදාම තියෙන්නේ නැහැ. කොයි මොහොතේ රිපෝට් එකේද දන්නේ නැහැ නේද? ලෙඩක් පිළිබඳව. ඉතින් ඊට කලින් පින්තුනේ හැකියතාක් ඉක්මනට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න, හොඳ හිතක් හදාගන්න. කොයිතරම් ලෙඩ දුකක් හරදරයක් ඇති වුණත් මානසිකව නොයටන විදිහේ ඊටාම ශක්තිමත් සිතක් ධර්මයේ තුලින් ඇති කරගන්න. අන්නේ සඳහායි අපි අප්‍රමාදී වෙන්නට ඕන. ඒ නිසා බුදුහමෝ දේශනා කළා, අපට එන ඊටාම දරුණු දුකකින් උනත් හිත කම්පාවට පත් නොවන විදිහ හිතක් ඇති කරගන්න ක්‍රමය. ඔබ අහලා ඇති බන්දුල මාලිකාව ගැන. බන්දුල මාලිකාවට දානෙ බෙදමින් ඉන්න අවස්ථාවේ නිවේදනයක් හම්බුණ, ලියුමක් හම්බුණා. මොකද්ද නිවේදනේ? බන්දුල මල්ලිකාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය කාන්තාවක්, හොඳ ශ්‍රද්ධාවන්ත කාන්තාවක්. ඇයට පුතාලම 32 දෙනෙක් හිටියා. මුගක් අය නිවුල්ලු ළමයි. ඒ බන්දුල මල්ලිකාවගේ ස්වාමියා තමයි බන්දුල සේනාධිපතියා. ඒ කාලේ හිටිය දක්ෂතම යුදභටයා. මේ දරුවෝ 32 දෙනයි අර ස්වාමි පුරුෂයා 33 දෙනාම යුද භූමියේදී ජීවිතක්ෂයට පත් වුණා කියන කාරණය. ඒ සිද්ධිය අහලත් ඒ සිද්ධිය දැනගෙනත් ස්වාමීන් වහන්සේලාට සුපුරුදු විදියට දානෙ බෙදමින් හිටියා. ඒ මහා දුකේ නිදහස් වෙන විදියේ ධර්මයක් මෙනෙහි කරමින් ඇය ඒ වෙලාවේ හිටියේ. ඒ නිසා ඒ තරම් දුකකින් උනත් නිදහස් වෙන ධහමක් තමයි ඔබ මේ ශ්‍රවණය කරන්නේ. අපි ඒ ධහම පිළිපැද්දොත් අපේ ජීවිතයේ කොයිතරම් අනතුරක් වුණත්, කොයිතරම් තමන් කැමති අය තමන් ගැස් දෙක ඉදිරිපිට දීම තමන්ට අහිමි වෙන්න පුළුවන්, ඒ කිසිඳු දෙයකින් තමන්ගේ මනසට දුකක් නොවන විදියට හිතක් හදාගන්න පුළුවන් මාර්ගයක් මේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර හිටියා, කිසాగෞතමී වගේ අය, දරුවන් නැති වෙලා ඉතාම දුක් පීඩා විඳපු අය. ඒ හැම දෙනෙක්ම සැනසුනේ මේ ධහමට ඇවිල්ලා. ඒ නිසා සම්පූර්ණ පින්නතුනි දුක් විඳිනවා කියන එක බාහිරින් දුකක් වෙන එකක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම දුකක් වින්දාත් සැපක් වින්දාත් ඒ දෙකම අපි ඇති කරගන්නේ අපේම හිතින් අපි හිතන විදිහ. ඒ නිසා අපේ විෂන් එක වෙනස් කරගත්තොත් සම්පූර්ණයෙන්ම දුකේ නිදහස් වීම අපේ ළඟමයි මේ තියෙන්නේ. ඒ නිසා මේ ධර්මග ඉස්මතු කළ දෙන තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණේ. ඉතින් මේ ධර්ම අහලා වැඩ වඩාත්ම අපි ධර්මය තුල හික්මෙන් අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි, බොහොමත්ම සතුටට පත්වන්න දුලිප් මහත්මාගේ නිවසේ මේ දින අද දින ඉතාම වටිනා වාසනාවන්ත ආශිර්වාදාත්මක පින්කමක් මේ සිදු කළේ. ඉතින් මේ නිවසට මේ නිවසේ ඇත්තන්ට ආශිර්වාදයක් වගේම පින්කමට සහභාගී වුණු මේ පින්තුන් හැම දිනෙකම කල්පනා කරන්න ඔබේම නිවසේ මගේම නිවසේ කළා වූ පින්කමක් කියලා ඔබ හැම දිනෙකම සතුටට පත්වන්න. එතකොට මේ ආනිසංස තවත් වැඩි වෙනවා. ඉතින් මේ නිවසේ පින්තුන්ට සතුටට පත් වෙන්න පුළුවන් ඔබ නිසා බොහෝ දෙනෙකුට අද පින්කම් කරගන්න අවස්ථාව ලැබලා දුන්නා. ඉතින් පින්කමකට සහභාගී වීමේදී සාමාන්‍ය සංග්‍රහයක් විතරක් නෙවෙයි අපි කරන්නේ. සාමාන්‍ය කෑම බීමෙන් සංග්‍රහයක් කරන විතරක් නෙවෙයි. මේ ඔබ මනසට ආහාර දුන්නේ, හිතට ආහාර දුන්නේ මේ ආපු අයට. ඉතින් ඒ දීපු ආහාරය එක වේලකට දෙහෙකට විතරක් නෙවෙයි. ඇතැමිට සසර ආත්ම භව සිය ගානකට සුගති යන්නට මේ පින එයාට පිහිටක් වෙනවා. ඉතින් ඒ ආනිසංස ගැන හිතලා හුඟක්ම සතුටටපත් වෙන්න. ඉතින් සත්පුරුෂ පින්නතුන් මෙහෙම තමයි තමගේ ඥාතීන් සංග්‍රහ කරන්නේ. බොහෝ දෙනෙක් සංග්‍රහ කරන්නේ කෑම බීමෙන් විතරයි. නමුත් නියම සංග්‍රහය තමයි ධර්මයෙන් කරන සංග්‍රහය. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ සම්බදානං ධම්මදානං ජිනාති කියලා. සියලු ධර්මයන් අතුරින් ධර්ම දානමය පින්කම තමයි ඉහළම දාණය වෙන්නේ. ඉතින් ඔබ ඒ උතුම්ම දාණය මේ බොහෝ දෙනෙකුට දුන්නා කියලා සතුටටපත් වන්න. ඉතින් හැමදාම මේ පින්කම ගැන හිතන්න, සතුටු වෙන්න. එතකොට ඒ කල්පනා කරන වාරයක් පාසාම මේ පින ආනිසංස වැඩි වෙනවා. තමගේ මනසට ඒක බලපානවා, හිත පිරිසිදු වෙන හේතු වෙනවා. ඉතින් ඒ ගැන කල්පනා කරලා හුඟා සතුටටපත් වන්න. දැස් කරගත් මේ උතුම් පින්කම යන සංසෙන් දුලිප් මහත්මයා, දෙල්හර නෝනා, මේ ආදරණීය මෑණියන් ඇතුළු මේ සහභාගී වෙච්ච හැම දෙනාගේම නමින් මිය ගිය මේ ආත්මය විතරක් නෙවෙයි සසර අනන්ත සසරෙහි ඔබට අමල තාත්තල වෙලා උදව්පකාර කළා මිය ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සිටින යම් තාක් ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාතිහුද මේ පින් අනුමෝදන් සුවපත් වෙත්වා. ඒ හැම දෙනාම සුගතිගාමි වෙත්වා. අවසන උතුම් මොණිවණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින තුන හැම දිනාටමත් මේ ආදරණීය දරුවන් හැම දිනාටමත් දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදයේ සැලසේවා. විශේෂයෙන් මේ පින්කමට වැඩම කළ ගරුතර නායක ස්වාමින්දිරන් වහන්සේගේ වැඩමවීම මේ පින්කමට අලංකාරයක් වුණා. ඉතින් උන්වහන්සේ දැන් 92 වියේ පසු වන අවස්ථාවේදී මේ පින තුන කෙරෙහි මහත් කරුණාවෙන් මේ පින්කමට සහභාගී වෙනවා. ඉතින් අපි නායක හඳුරන්ටත් ආශිර්වාද කරමු. දෙවියන්ගේ ආශිර්වාදයෙන් උන්වහන්සේටත් නිදුක් නිරෝගීව බොහෝ කාලයක් ජීවත් වීමට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. ඒ වගේම ඔබ හැම දිනාටමත් දෙවියන්ගේ දැහැම රැකවරණේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙන්त्वा চিරං රක්ඛන්තු සාසනං. ආකාසණ්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙන්त्वा চিරං රක්ඛන්තු දේශනං. ආකාසණ්ඨාච බුම්මට්ටා දේවානාගා මහෙන්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙන්त्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි, බොහොමත්ම සතුටට පත්වන්න වාර්ෂිකව සිදු කරන ධර්මචාරිකා මේ වැඩසටහන අද නිවසේ අද දිනත් මේ නිවසේ ඉතාම ලස්සනට වෙනදටත් වඩා හොඳින් අලංකාරවත්ව සිදු කරගත්තා කියලා හැම දිනෙක මේක වගේ සතුටට පත්වන්න පින්කමට සහභාගී හැම දෙනාමත් කල්පනා කරන්න. අපි හැම දිනාමත් ඉතාම වාසනාවන්ත හොඳ පින්කමකට සහභාගී වන්නට අපට අවස්ථාව ලැබුණා කියලා රැස් කරගත් උතුම් පින්කම යන සංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ජීවත් වෙන කාලයේ දිනෙන් දින සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගති ගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමෙන්ජතෝ.